අද ඉතාමත් ලස්සන විස්තරයක් තමයි ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ. ඒ තමයි යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ ගැන දැන් මේ පින්වතුන් ගොඩක් විස්තර දන්නවා. මෑත භාගයේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ ගැන විටින් විට සවිස්තරව ඒ මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ කඳ ඇහෙන්න මේ පින්වතුන්ට වාසනාව ලැබුණා. ඇත්තට මේ පින හිමි වෙන්නේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. මිනිස්සු යසෝදරාවත පොතෙන් එහා ඊළඟට ඉරේ තිබෙන රැස්මාලා අඩු ඒවා කියන කවියෙන් එහා මිනිස්සු යසෝදරා රහත් තෙරණිය ගැන ලොකු දෙයක් දැනගෙන හිටියේ නෑ. එතකොට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ යසෝදරා මහරහත් තෙරණියගේ ගුණ කඳ කවියට නඟලා තාමත් මිහිරට කාලයක් අහඬ සැලැස්සුවා. ඒ ගුණ කඳ අහනකොට තමයි නිධානයක් මතු වුණා වගේ ඒ සැඟව තිබුණ සියලු ස්ත්‍රීන් අතර උත්තම වූ රහත් මෙහෙණින් වහන්සේගේ ගුණ කඳ මේ මිනිසුන්ට පින්වතුන්ට අහන්න ලැබුණේ. අද යසෝදරා රහත් තෙරණියගේ කලින් ජීවිතයක අපි අහලා තිබ්බත් එච්චර හිතපු නැති අපූර්ව විස්තරයක් අද ධර්ම දේශනාවෙදි කියවෙනවා. අද මේ පින්වතුන්ට මා මතක් කළ පරිදි අමුතුම කතාවක් කියනවා. ඒ තමයි ප්‍රාර්ථනාව වරද්දා ගන්න හැටි හා ප්‍රාර්ථනාව හරියන හැටි. එදා මහ බෝසතුන්ගේ පතිනිය වෙම්මා යනුවේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාමුල සිරිපාමුල පෙතුමක් පෙතුවා. ඒ පෙතුම කොච්චර බලවත්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් ළඟ පතන පිරිනිවන් පාන මොහොත දක්වාම පිරිනිවන් යන ගමන දක්වාම අභිනිෂ්ක්‍රමණය කරන ජීවිතය දක්වාම ඒ පෙතුම ආවා බුදුවරු ළඟ පතන දෙයි. ඔබත් බුදුරජාණන් වහන්සේ අපි වඳින චෛත්‍ය රාජාණන් වහන්සේලා ළඟ බුදුරජාණන් වහන්සේට සම්බුදු බවට සෙවන සැලසූ බෝරජාණන් වහන්සේලා ළඟ ඔයාලා එක එකව පතල ඇති. මොනවා පැතුවද කියලා දන්නේ නැහැ අපි. හැබැයි ඔබ දන්නවා සමහර වෙලාවට අමතක වෙලත් ඇති. අමතක වුණාට එනවා. හරියට ප්‍රාර්ථනාවක් තිබ්බොත් හරි ප්‍රාර්ථනාව වැරදුනොත් ඉවරයි. දැන් මහ බෝධිසත්වයන්ගේ පතිනිය වෙන්නේ යසෝදරා පැතුවනේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව අනුව ආවා. එක ජීවිතයක යසෝදරාව කුල කුමාරිකාව. ඒ කියන්නේ ගමක හිටපු මේ තරුණ කෙල්ලේ. බෝධිසත්වය ඉපදිලා එක ගෙදරක අයියා මල්ලි ඉන්නේ. අම්මල තීරණය කළා අයියයි මල්ලි දෙන්නටම ගේන්න එක නෝනයි කියලා. ඒ කාලේ තිබ්බනේ සම බිරිඳක් විදිහට ඇසුරු කරන එක. එතකොට දැන් අර කුල කුමාරිය ගැළපිලා පෑහිලා එනවා අර බාල මල්ලිට බෝධිසත්වයන්ට. නමුත් ගෙදර කතිකාව දෙන්නටම එක බිරිඳයි කියලා. එතකොට ඒ දෙමව්පියන්ගේ තීරණය ඉදිරියේ ඒ සමාජ චාරිත්‍ර ඉදිරියේ ඒ කුමාරිකාව ඒ කුල කාන්තාව ඒ දෙන්නටම බිරිඳ වුණා. එතකොට දැන් අර අයියේ මල්ලි දෙන්න ගොඩාක් වැඩ කටයුතු කළ ජීවත් වෙනවා. එක දවසක් අයියයි දැන් බිරිඳයි ගෙදර ඉන්නවා. මල්ලි කෙලේ ගියා දර කපන්න. දර කපලා ඒ ටික අරන් එන අතරේ එදා උදේ කැවුම් හැදුවා. කොණ්ඩ කැවුම්. ලොකු කැවුම් හැදුවා. කැවුම් හදලා තුන් දෙනාට වෙන් කළා. මේ ස්වාමිවරු දෙන්නටයි අර කාන්තාවටයි. ඊට පස්සේ දැන් අරයා ඉන්නේ හවස නිසා මේ දෙන්න කැවුම් බිදාගෙන කෑවා. එතකොට මෙයාලා කැවුම් කාලේ ඉවර වුණාට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගෙදරට පිණ්ඩපාත වැඩියා. කසාවතින් බබලන සංසුන් ඉඳුරන් ඇති බිමට යොමු කරපු නෙත් ඇති සාන්ත මෝ මණ්ඩලක් ඇති පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් සංසාරේ ගොඩාක් දන් දීලා පුරුදු ඈට දන් දෙන්නම හිතුණා. තමන්ගේ ස්වාමියාගේ බාල සහෝදරයා වූ ඒ දරකපණ්ඩගේ ස්වාමියා ගැන සිහි කරලා ඔහු ගැන විශ්වාසයෙන් ඔහුට වෙන් කරපු කැවුම් පාත්‍රයට පිදුවා. පසේ බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කියලා වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේ පිටත් වෙලා ඔන්න මෙන්න තියෙද්දි අර කැලේ ගිය ස්වාමියා ආවා. ගුඩාක් මහන්සි වෙලා ගුඩාක් බඩගිනි වෙලා එතකොට ආපු ගමන් ඇහුවා මොනවයි කන්න තියෙන්නේ. ඊට පස්සේ අර දෙන්නක් වානේ මෙහෙමයි කැවුම් හැදුවා, තුන් දිනකට බෙදුවා, ඔයාගේ කොටස වෙන් කළා තියෙනකොට පස්සේ බුදු මේ ශ්‍රමණයන් වහන්සේ වෙලියා අපි පූජා කළා, ඔයා අනුමෝදන් වෙන්න කියලා. එතකොට අර පූජා කළා කියන එකට කලින් අර දෙන්න කෑවා කියලා කිව්වනේ. අර මහන්සි වෙලා ගොඩාක් ආවේ අර පීඩා සහිතව හිටපු කෙනාට එකපාරම අනුමෝදන් වෙන්න බැරි වුණා. අනුමෝදන් වෙන්න බැරුව ඔහෙලාගේ ටික ඔහෙලා කාලා මේ මහන්සියලා පො මම මගේ කොටස දුන්නනේ ඒව කොහෙද කියලා ඔය නවතින්න කියලා දුවගෙන ගිහිල්ලා අර පාත්‍රයට පුළුටු උන හිතේ අසතුටු උන හිතේ. දැන් අසතුටු උනේ පසේ බුදුරජාන් වහන්සේ ගැනවත් දානි ගැනවත් නෙවෙයි අර දෙන්න කරපු වැඩේට. ඒ අසතුටු හිතෙන් තරහක් ආවට පස්සේ කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ අත්තන්න පස්සති. තරහක් ආවට පස්සේ ආර්ථය ධර්මයේ දන්නේ කරන්න ඕන කියන්න ඕන මොනවද කියලා දන්නේ. කොච්චරනම් අපි තරහ ගිල්ල එක එක වචන කියලා පස්සේ දුක් වෙනවද, ඇයි අනේ මං මේ වෙලාවෙ එහෙම කිව්වේ කියලා. අපි කොච්චර අනිත් අය ළඟ පින්සෙන්ඩු වෙලා තියෙනවද, අනේ මට තරහ ගියාට කිව්වට මගේ හිතේ එහෙම එකක් නැහැ කියලා අපි අනිත් අය ළඟ පින්සෙන්ඩු වෙලා තියෙනවා. මේ තරහ කියන්නේ ඇත්තවත් කළ යුතු දේවත් පෙන්වන දෙයක් නෙවෙයි, හිත අඳුරු කළා දාන එකක්. ඒ ක්‍රෝධය නිසා බලන්න සංසාරේ බුද්ධාංකුරයක් වෙන්න පිරුම් පුරන උත්තමේකටත් හිතට තරහව ඇවිල්ලා කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න බැරුව ගියා. පසේ බුදුරජාණන් වහන්සේට බෙදපු කැවුම් දාණය අතට ආපහු ගත්තා. අර බලාගෙන හිටපු අර කාන්තාවට බිරිඳට මේක දරා ගන්න බැරුව ගියා. මේ කරපු වැඩේ හොඳ නෑ කියලා හදවත දැවි ගියා. ඈ එස්සනේ මේ තමන්ගේ නිවසට ඇතුල් වෙලා නිවසේ උණු කරලා හදලා තිබුණ ගිතෙල් ටික ඉක්මනට අරගෙන ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා පස්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට ගිතෙල් ටික ඇහැළුවා. ගිතෙල්ේ කාලේ ප්‍රණීත දාහණයක්. ඊට පස්සේ පැතුවා ලස්සන ලා කහපාටට ගිතෙල් ටික පාත්‍රේ පේනවා. ලස්සන ඈට එක දානකොට මෙහිතුණා මමත් ලස්සන වෙනවා නම් කියන. ඒත් එක්කම අර කරපු මේ අරය කරපු දේ මෙහිතට ආවා. ඇති වෙලා හිතුවා මට නම් මේ මිනිස්සයා මොන ගැහෙන්න වෙපා. දැන් කලින් පැතියේ මොකද්ද දීපංකර පාදමූලේ එකට යන්න පැතුවා. ඉතින් එකට ගමන් කරන්න පතපු යශෝදරාටත් සංසාරේක මොහොතක් හරි බෝධිසත්ව එපා වුණා නම් කිසිම පාරමිතාවක් නැති මේ කුල්ලු කෙල්ලන්ද ඔයි පින් හබ අරුමයක්ද කොච්චර ආදරෙන් හිටියත් එපා වෙන දවසක් කියනවා තරහා යන දවසක් කියනවා ඕක තමයි සංසාරේ ඊට පස්සේ මොකද උනේ එයා ඒ අරයට ඇහෙන්නව පැතුවා උඹ එපා මට සංසාරේ මේ පිනින් කියලා පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬයි පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා වරිණුගුණ අරයා ගැත්තේ කැවමනේ එයා ඉක්මනට පියවරක් ඉස්සරහට තැබිලා ස්වාමීනි කියලා මෑ කොයි තරම් මාව ප්‍රතික්ෂේප කළා මෙයා මටමයි වෙන් වෙන්නේ කියලා හරියට ගිතෙල් වල කැවුම ගිලෙනවා වගේ මෙයාගේ ප්‍රාර්ථනාව විනිවිද අභ්‍යන්තරයට මට යන්න ලැබේවා කියලා දැම්ම කැවුම පූජා කළා අර ගිතෙල් වල ඇතුට්ටම ගිය කැවුම මේව සාමාන්‍ය දෙයයි කියලා හිතුවට තුනුරුවන් කියන්නේ අනන්ත ගුණ විශේෂයෙන් යුක්ත නිසා තුනුරුවන් විශේෂ කරන ප්‍රාර්ථනාව සඵල වෙනවා. ඊළඟ ජීවිතේ ඉපදුනා අර කැවුම ගත්ත කෙනා රජ කුලේ ඔක්කාංක රජුරුවන්ගේ සීලවති බිසවගේ පුත්‍රයා වෙලා ඉපදුනා මූණ කැවුම. දැන් ඔබ දන්න නම කවුද කියලා? කුසරජ්ජරුව. මූණ කැවුමක් වගේ. විරූපී. ඈ මඳුරට සාගල නුවර උපදුනා රන් කඳක් වගේ ලස්සනයි. ඈත. දැන් කිව්වනේ ළඟකවත් උපදින්න එපා කියලා. ඉතුරු ගොඩක් ඈත ඉපදුනේ. ආයේ හොයාගන්නවත් බැරි විදිහට ඉපදුනේ. දැන් සොලොස්වියට පත් කුස රජ්ජුරුව කුස කුමාරයා සියලු ශිල්පයන්ගෙන් පරපාර ප්‍රාප්ත වෙලා ඒ පියාණන් කිව්ව කුස කුමාරයා අතිශයින් චතුරයි නුවණයි ඊළඟට කුස කුමාරයාට සිංහ අඬ තියෙනවා සිංහස්වර ඒ කුස රජ්ජුරුවන්ගේ කටහඬ එකපාරක් සද්දේ කරලා මුළු ජම්බුද්දීපේටම කටහඬ ඇහිලා තියෙනවා සිංහස්වරයි. ඒ කටහඬට අනිත් අයගේ අතේ තියෙන ආයුධ බිම වැටෙනවා. මිනිස්සුත් ඇති ගන්නවා. ඒ ගර්ජනා කළොත්. ඉතින් කුස රජ කුමාරයාට රජකම දුන්නා. ඊට පස්සේ රජකම දීලා දැන් ඒ රජකම සඵල කරගන්න හැම දෙයකින් පරිපූර්ණ කරගන්න ඕන නිසා අම්මලා යෝජනා කළා ඔයා විවාහ වෙන්න. කුස කුමාරයන් කල්පනා කළා රජ කෙනෙක් විවාහ කරගන්න ඕනන්නේ බිසවක්නේ හැඩකාර බිසවක්නේ මගේ මූණ දැක්කට පස්සේ කවුද කැමති වෙන්නේ තුරු මාව විවාහ කරගෙන ඈ මාව දාලා ගියොත් එහෙම මට නින්දාවක් ඒ නිසා හොඳම දේ තමයි මං විවාහ නොවි ඉන්නේ කියලා විවාහ නොවි ඉන්නවා කියලා කිව්වා පස්සේ අම්මයි තාත්තයි නැති කාලෙක ජයම්පති නම් වූ තමන්ගේ මලනුවන්ට රජකම බාර දීලා මම පැවිදි වෙනවා කියලා කිව්වා. අම්මලාගෙන් ඉස්පාසුවක් නැ නැවත නැවත ඇවටිලි කරනවා. ඊට පස්සේ කුස රජුරෝ රංකරුවෙකුට කිව්වා රන්රුවක් හදන්න කියලා ලස්සන කුමාරිකාවකගේ. ඊට පස්සේ දැන් ඒක රංකරුව හදාගෙන යනකොට කුස රජුරවන්න තේරුණා මට ඕන විදියට එන්නේ නැ මේ රූපේ. කියලා කුස රජුරුව වෙනම රත්තරන් අරගෙන කුස රජුරන්ගේ මේ මාලිගාවේ කුස රජුරුව රන්රුවක් හැදුවා. සංසාරේ පුරාගෙන ආව පාරමිතාවලටයි යසෝදරාවත් එක්ක තියෙන බන්ධනෙටයි කුස රජුරුව යම් විදිහකට ඇස කන නාසය දිවකය රූපේ හදනවද යසෝ අර රූපේ ඒ රූපේ හැදුනේම අර පබාවති වගේ තමන්ගේ හිතනේ ඉන්නේ රූපෙට දැන් ওই බුද්ධ ප්‍රතිමා වංශයලා හදනවා ඒ හදන ප්‍රතිමා එක එක ශිල්පියානෝ රූපේ වෙනවා හේතු එයාගේ හිතේ තියෙන එකනේ හදන්නේ. දැන් සංසාරයක හිතේ තියෙන හේරුව නිසා කර්මානුරූපව අර රූපෙම හැදුණා. ඊට පස්සේ රත්තරන් රූපේ ඇඳ උඩ තියලා සලුවකින් වැහුවා. මොන පේන්ද? රං කරුවා එදා රූපේ හදලා ගෙනවා. අනේ හදලා ගේනකොට ওই දැන් කාලේ හදන පිළිමයක් වගේ ගෙනවා. ඊස්කො මම් බලන ප්‍රති නුඹිකන්නේ. මම හදපු රන් රුව තියෙනවා ඇතුලේ අරන් එන්න කිව්වා රං කරුවාට. රං කරුවා ඇතුලට යනකොට අර පිළිමේ තියෙනවනේ. එයා හිතුවේ කුස රජ්ජුරුව විවාහ වෙලා ඒ ඉන්නේ බිරිඳ කියලා. කිව්ව දුවගෙන ඇවිල්ලා කිව්ව මට සමාවෙන්න ඔබ වහන්සේගේ බිසව ඇඳීද්දී යහනේ ඉද්දී මම මාලිගාවට ඇතුල් වීමේ වරදට මට සමාව දෙන්න කිව්ව. ඊට පස්සේ කිව්ව නෑ ඒ තමයි රන් රුව. ඇත්ත රූපයක් වගේ. මේ කාලේ ඉටි රූප හදනවා දැකලා තියෙනවද? ඒ විදිහටම හදනවා. මර මහ බෝධිසත්වයන්ගේ අතින් රන් රුව කොහොමද හැදෙන්නේ ඇතිද? ඊට පස්සේ රන් රුව හැම අම්මලන්ට කිව්වා මේ වගේ කුමාරිකාවක් ලැබුණොත් විවාහ වෙනවා. එහෙම කළේ විවාහයෙන් ගැලවෙන්න. ඊට පස්සේ බලන කර්මානුරූපව Tamanට අකමැති කෙනාම හැදුණානේ. හැම තැනම ගිහිල්ලා අවසානයේ මඳුරට සාගල නුවරදී ඔයාලා දන්නවා කුදී රැවටුණා මේ ඉන්නේ පබා කියලා. ඇගේ කනට ගැහුවා උඹ බලා ගන්න තියෙන්නේ මට රජුරු දැනගත්තොත් ඉවරයි කියලා. ගහනකොටම අත හිරිවැටිලා ගියා. රන්රුවා ලැජ්ජාවටත් එක මෙයා කිව්වා මේ මොකද්ද අපේ කුමාරිකාව මීට වැඩිය ලස්සනයි. අර හොයාගෙන ගිය අය මඳුරට සාගල නුවරට ගිහිල්ලා රජතුමාත් එක්ක කතා කරලා ඔක්කාක රජුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පුතුණුවන්ට බිසව කරගන්න මේ කුමාරිකාව යෝජනා කළා. එතකොට ඒ ඔක්කොම යටත් රාජ්‍යවල ප්‍රාදේශීය රජවරු අග රජු තමයි කුස රජුරුව. එයයි සියලු දෙනා කැමති වුණා. සීලවති බිසව ඉක්මනින් සියලු ස්ත්‍රී ආභරණ සහ පෙරහර කරලා පබාවති ගෙන්නවා. හැබැයි පබාවති ගෙන්න ගන්න කලින් කිව්වා දූ කුමාරී අපේ උක්කාක රාජ පරපුරේ නීතියක් තියෙනවා. ඔයා අපේ මාලිගාවට ආවොත් ඒ නීතිය රකින්න ඕන. මොකක්ද ඒ නීතිය? ඒ තමයි දහවල් කාලේ ස්වාමියාගේ මූණ බලන්නේ පළවෙනි දරුව ලැබෙනකල්. ඔයා ඒකේ පිහිටන්න ඕන කියලා. ඊට පස්සේ ඔන්න හාන් කියලා පොරොන්දු. දැන් ඔන්න මාලිගාවට කැඳගෙන ආවා හවස් කාලේ. උත්සව කටයුතු පහන් එළියෙන් මල් මාලා වලින් මෝන වහගෙන හවස් කාලේ විවාහ කළා. ඊට පස්සේ දැන් කුස රජුව හවස් කාලේ මාලිගාවේ ඉන්න උදේම මාලිගාවෙන් පිට වෙනවා. මේ කම්මල කරපු උප්පර වැට්ටියක් අර කුස රජුගේ මෝන පෙනී කිය. ඊට පස්සේ කාලයක් යනකොට මේ කුමාරිකාවට ආසයි. ඇත්තටම මම බැඳපු මනුස්සයෙක් ওই වගේ කෙනෙක්ද මට මූණ පොඩ්ඩක් බලා ගන්න කියලා. නමුත් ඒ හැම වෙලාවෙම බිසව සීලවති මව් බිසව අර නීතිය සිහි කර කර ඇව නැවැත්තුවා. කුස රජුරවන්නත් ආසාවක් හිතුණා මම මෑ ළඟට යන්නේ රාත්‍රී විතරයි දහවල් කාලේ පබාවතිගේ මූණ බලන්න ආසයි මම. අම්ම ළඟ ගිහිල්ලා කිව්වා රජ්ජුරුවන්ගේ තේජසට පින් බලයට අම්මට උත්තරයක් මේ කරගන්න දෙයක් නැතු කිව්ව. එහෙනම් ඇත්තලේ සැඟවීඳ මම ඇත්තලට පබාවති ගින්නගෙන එන්නම්. ඉතින් පබාවති ඇත්තලේ බල බල යද්දි ඇත් ගොව්වෙක් විදියට හිටපු කුස රජ්ජුරුව යම් දැරලා ඇත් බෙට් එකකින් ගැහුවා. ඉතින් පබාවති ගැහුවා තුගේ අත් දෙක කපනවා අපේ කුස රජුරවන්න කියලා මේ ගියා. ඉතින් ඒ ලොකු හිතේ කුකුසන් කොහොමද මෙහෙම කරන්නේ? ඇත් වූවේ. ඊට පස්සේ මේ සී කල්පනාව අඩු යන් යන් දුව කියල සීලවෙති විසව කියන්නන්ගේ. තවත් දවසක් යනකොට ආය අම්මද කියවා දේ මට ආය බලන්න ඕනේ යාව බලන්නක මේ ප්‍රාර්ථනාවක විඳවිල්ලනි ඇයි අර ඉදහාර ප්‍රාර්ථනාව කතාවනි මම මේ කියන්න. දැන් මට කියන්න ඕනන්නේ මෙන්න මේකයි. අපි දැන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා නිතර ධර්මයේ කරුණු සහිතව කිව්වෝ ඔක්කොම පතනවා චතුරාරි සත්‍ය අවබෝධ වේවා. මෛත්‍රී බුද්ධ ශාසනය ගැන කියලා කියලා කියලා කියලා මෛත්‍රී බුදුන් දැක නිවන් දැකපන් කිව්වෝ ඒකත් සාදු කියලා පතනවා. ඊළඟට එකම ධම්ම සභා මණ්ඩපයකදී උපභෝග පරිභෝග සම්පත් ඇතුව නිවන් දකින්න ඒකටත් සාදු කියනවා. ඒ පරිසරයට ඇහෙන ඇහෙන එකට සාදු කියා පතපතා යන එකක් තියෙනවද නැද්ද? දැන් දරුවන්ගෙන් නම් කරදර චෛත්‍ය වෙඳලා පතනවා මුන් නම් එපා. මිනිහගෙන් නම් කරදර වැඳ වැඳ පතනවා මෙහෙම මිනිහෙක් නම් එපා. ඊට පස්සේ දරුවන්ගේ හිනා වෙලා හුරතල් වෙලා ළඟට එනකොට බදා ගන්නවා මොන් නැතුව මං ඉඳලා මොකටද? මට මොනවත් උනක් කම නැ චෛත්‍ය ළඟට ගිහිල්ලා කියනවා බෝධි ළඟට ගිහිල්ලා කියනවා මට මොනව උනක් කමන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවන්ට නම් දුකක් වෙන්න දෙන්න එපා. ඒ පරිසරයට අනුව ඒ විදිහට පතනවා. මේ බුද්ධාංකුර වූ අරහත්ත්වයට පින්පුරන යසෝදරා වගේ මේ මහා උත්තම අය අතර ප්‍රාර්ථනා වැරදුන තැන මෙච්චර විඳවිල්ලක් නා. ඊට පස්සේ එහෙනම් කිව්වා අශ්වගාලේ ඉන්න කියලා. අශ්වගාලේ අශ්වයව බලන්න යනකොටත් අශ්ව බෙට්ටකින් ගැහුවා. ඒක අමුතුම එකක්. ඒක හිනා වුණා නම් එකක්. ඊට පස්සේ එකෙන් කොලෝපම් කරනවා. එතකොට ඉදක් කිව්වා උඹගේ අත් කපනවා කියලා. අපේ කුස රජුරවන්න ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් පින්තුනේ ඔන්න ඊට පස්සේ මේ විදිහට වුණා. දැන් මේ විදිහට එක එක සිද්ධි වෙනකොට මේ භබවතීට ප්‍රශ්නයක් ආවා. එතටම දැන් මොකක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ සීලවති බිසෝට කිව්වා කොහොම හරි මට මගේ ස්වාමියාව දකින්න ඕන. දැන් සීලවති බිසෝ දැනගත්ත දෙන්නම් ආයෙ නවත්තන්න බෑ. කුසරජ්ජුරුවත් එක්ක කතා කරලා වීදි සංචාරයක් හැදුව රජ්ජුරුවෝ. ඒකෙදින් කුසරජ්ජුරුවෝ පිටිපස්සෙ තියලා ජයම්පති කුමාරයා ලස්සනයි. ඒ කුමාරයා ආභරණ වලින් සරසලා ඇතා ඉස්සරහ තියලා ගියා. දුනු මිනිස්සු හිතනවා කුසරජ්ජුරුවන්ගේ ආරක්ෂාවට මල්ලි ඉස්සරෙන් යනවා කියලා. එතකොට පබාවදී හිතනවා දැන් අම්මා ප්ලෑන් කරපු දෙයි. ඒ තමයි අර ඉස්සරහින් යන කෙනා ස්වාමියා කියලා මෙයා හිතනවා කියන්නේ. ඊට පස්සේ ඔන්න දැන් ඇතම් පිට වීදි සංචාරය කරනකොට කවුලුවෙන් මේ මෝන දාලා මේ පබාවතිය බැලුවා අර ඇතම් පිට යන ස්වාමියා දිහා. ලස්සන කුමාරිය. එතකොට මෙයා සතුටු වුණා මාහට කොයි තරම් ලස්සන ස්වාමී ලැබිලද කියලා සතුටින් ඉන්නකොට අර පිටිපස්සේ යන කුසරජ්ජුරෝ අතින් එක එක දේවල් කරලා විකාර කළා. එතකොට මෙයා පබාවතීට ආය සැකයක් ආවා. මේ මූණ විරූපි කෙනා එදා මෙයාමයි මට ඇත් බෙට්ටෙන් ගැව්වේ. දැන් කොහොමද ඇතා පිට යන්නේ අනිත් එක මට විකාර කර කර. ඊට පස්සේ ඇහුවා සීලවති මෑණියගෙන් මෑණියනි කවුද අර මනුස්සයා? කිව්වා දියණිය රජ්ජුරුව තනියෙන් යවන්න බෑනේ. ඒකයි ඔය උඩට තව කෙනෙක් ගත්තේ. නමුත් මෙයාට සැකයි. මෙයාගේ උපස්ථානෙට සාගල නුවරින්ම කුදි කොන්ද කුද වෙච්ච සේවිකාවක් කියලා තිබ්බා. ඉක්මනට යවුවා ඔය ඇතා නවත්තන තැන ඉස්සල්ල බහින්නේ කවුද කියල බලාගෙනවරින් කිය. ඉස්සල්ල බහින්න ඕන රජ්ජුරුව දෙම් බලාගෙනවරින් කිය. කුදී ගිහිල්ලා අර පිරිස මැද හැංගිල බලාගෙන ඉන්නවා. ඉස්සල්ල කුසරජ්ජුරුව බැස්සා. ඊළඟට තමයි මල්ලි බැස්සේ. බැහැපු ගමන් කුසරජ්ජුරුව වටපිට බලනකොට කර්මාන් රූපෝ අර කුදීගේ මූණ පෙනුනා. මේ වරකිව කුදී අවුනා. කියන්නේ වචනයක් ගිහිල්ලා කිව්ව. කුදී වේවුලලා දුවලා මාලිගාවට ගියා. ගිය ගමන් ඇහුවා මේ කවුද ඉස්සලා බැස්සේ කියලා. කුසරජ්ජුරුවමයි කිව්වා. හරි හරි කුසරජ්ජුරුව තමයි ඉස්සරහින් ගියේ කෙනාද පස්සෙන් ගියේ කෙනාද ඉස්සරහින් ගියේ කෙනා කියලා කියන එයත් පචයක් කිව්වා. ඊට පස්සේ ආයිත් කුසරජ්ජුරුවන්ට ආසාවක් හිතෙනවා. මේ බලන්න ස්වාමියාන්ට බිරිඳට මූණ බලන්න බැරි විදිහට ප්‍රාර්ථනාවක් ආපු හැටි. කරපු කර්මයක් ආපු හැටි. මං හිතන්නේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් ඒ ආපු යසෝදරා මහ බෝධිසත්ව ගමනට සිද්ධ වෙච්ච එකම සිදුවීම වෙන්න ඕනේ. මේක ප්‍රාර්ථනාව වැරදෙන තැන ඔයාලට මේ දේශනාවෙන් කියන්නේ වැරදි ප්‍රාර්ථනාවල් කරන්න එපා. ළඟ බලලා ප්‍රාර්ථනාවල් කරන්න එපා. සමහර අය දරුවන්ගෙන් දුක් විඳින්දි දරුවෝ නම් එපා කියලා. මං ඉස්සරහම කී දෙනෙක් කියලා තිනවා. උපනූපන් ජීවිතේට දරුවෝ නම් එපා. මේ විඳවන ටික ඇති කියලා. ඊළඟ ජීවිතේට ගියාට පස්සේ සෑයවල් වැඳ වැඳ බෝධි වැඳ වැඳ බාර වෙවි දරුවෝ පතනවා. දරුවෝ නෑ. මේ මිනිහා නම් එපා කියලා පතනවා. හරි ඒ මිනිහා නොලැබෙයි. තව වද දෙන එකෙක් සෙට් වෙනවා. ඇයි කෝටි 350 පිරිමි ඉන්නවන්නේ? ඊළඟ එක සෙට් වෙනවා. එනිසා පතන ප්‍රාර්ථනාව වරද්දව ගන්න එපා කියලා මේ කියන්නේ. කරනව නම් ප්‍රාර්ථනාව කිසිම තැන වරදින් නැති ප්‍රාර්ථනාව තමයි මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. අමා නිවනටපත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. බෝධි සම්භාර පුරණ මේ උත්තමයන්ට ඌ විපත දෙස බලන්ට. ඊට පස්සේ දැන් කුසරජ්ජුරු ආයේ බලන්න ඕන කියන තැන කිව්ව. එහෙනම් මං උයනට ගෙන්නන්නේ නම් උයනේදීන් බලන්න කියලා. කුසරජ්ජුරු උයනට ගිහිල්ලා පොකුණේ ඇතුලේ සැඟවිලා හිටියා නෙළුම් කොළුවකින් මූණ වහගෙන. ඊට පස්සේ පබාවතී උයන බලබලා ගිහිල්ලා කුමාරිකාවත් එක්ක මූණ සෝදන්න පොකුණට බැස්සා. එතනම ලස්සන නෙළුම් ඒ නෙළුම් පැලේ නෙළුම් පඳුරේ ලස්සන නෙළුමක් පිපිලා ඒක ගන්න පාත් උනා. ෆොටෝ එකක් උනත් ගද්දී ලස්සන ගෑන් ළමෙක් නෙළුම් මලක් ගන්න පාත් වෙනවා කියන්නේ කොච්චර ලස්සනද. කුසරජ්ජුරුවන්ට ඉන්න හිතෙන තැන් අමතක වුණා. අර නෙළුම් මල ගන්න පාත් වෙනකොට එකපාරම කොලේ අයින් කළා. මමයි කුස කියලා පබාවතගේ අතෙන් ඇල්ලුවා. ඔක්කොම අමතක වුණා. අර පබාවති මෙන්න දිය රකුසේ කියලා කෑ ගහගෙන සීයේ නැත්තේ උරන්. ඊට පස්සේ මියා උස්සගෙන මාලිගාවට ආවා. ආපු ගමන්ම පබාවති දැනගත්තා. මැවි මැවි පේන්න ගත්තා. ඇත්තලේදි ගහපු හැටි. අස්වහලේදි ගහපු හැටි. ඇතා පිට විකාර කර ගියේවා. පොකුණෙන් දිය රකුසෙක් වගේ මතුවෙච්ච හැටි. අප්පිරිය වුණා. අර ප්‍රාර්ථනාවම වැඩ කළා. සියලු තමන්ගේ සේවකයන් කතා කරලා ඒ මොහොතෙම නැවත මඳුරට සාගල නුවරට යන්න පිටත් වුණා. කුසරජ්ජුරුව කල්පනා කළා මෙයාගේ ආවේගයට යන්න නොදුන්නොත් මෙයාට ජීවිතහානියක් වෙන්න පුළුවන්. යන්න දෙමු කියලා යන්න දුන්නා. බලන්න පින්වතුනි පෙරුන්දම් පුරණ සංසාරේ මෙහිම විපත්තියක මහත ප්‍රාර්ථනාවක දෝෂ ඊට පස්සේ පබාවති මනාව යෙදූ රථවලින් වහා මඳුරට සාගලන වලට පිටත් වුණා. දැන් උණු දහවල් කාලෙම පිටත් වුණා. රාත්‍රිය උදා වෙනකොට සඳ නැති අහසක් වගේ කුසරජුරුවන්ට පාළුවම දැනුණා. පහනක් නැති ගෙයක් වගේ පාළුවම දැනුණා. මොකද්ද මූසල බව පැතිරිලා ගියා. පබාවති නැති ශෝකේ නිදාගන්නෙතු රේ පහන් කළා. ජාත කතා සම්භාරයටම පබාවති වෙනුවෙන් යශෝදරා වෙනුවෙන් බෝධිසත්වයෝ වැළපුණ එකම ජීවිත කතාව. රැය පහන් කළා මේ පබාවති ගැන හිත හිතා. ඊට පස්සේ පබාවති උදේ පාන්දර මව් ළඟට ගිහිල්ලා කියනවා, මට තවත් රාත්‍රියක් ගත කරන්න බෑ පබාවති නැතුව. මේ රාජ්‍ය මාගේ මෑණියම්ම මේ රාජ්‍ය විචාරන්න මම යනවා පබාවති සොයාගෙන. ඇ ගෙන්නගෙන මම එනවා අම්මේ. මම ජීවත් වෙලා හිටියෝ ආයෙනවා. මෞතුමිය සියලු කලමන හදලා දුන්නා. වීණාවක් අරගෙන පංචායුදෙන් සන්නද්ධව කුසරජ්ජුරුව පාගමනින්ම යොදුන් ගණන් යොදුන් 100ක් මාවතට ගියා. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර 1000ක්. පෙරුම් පුරණ මහ බෝධිසත්වයන්ට ස්ත්‍රීන් ගැන හිත ගිය තැන කිලෝමීටර 1000ක් පයින් යන්න උනා. ඒ නිසා අද කාලේ පිරිමි කොයි තරම් නම් ලත වෙනව ඇතිද, ගාටනව ඇතිද මේ කකුල් කඩਿੱත්ව හැදෙනකල්. මේ සංසාරේ සම්බන්ධතාවල බැඳිලා. බුදුරජාණන් වහන්සේ මේ ජාත කතාව දේශනා කරන්නේ ප්‍රේම කතාවක් විදිහට නෙවෙයි. බැඳීමේ තියෙන පහත් බව. තවත් කෙනෙකුට බැඳුනට පස්සේ ප්‍රේමයෙන් අඳුනාට පස්සේ අත්හැරියනේ රජකම. ඇත් වාහන අශ්ව වාහන රත්තරන් කරත්තවල යන්න පුළුවන් කුසමහ රජුරෝ කිලෝමීටර 1000ක් පයින් ගියානේ ස්ත්‍රියක් නිසා. මගේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ දේශනා කරන පින්වත් මහණෙනි, මහා පුරුෂයෝ මෙච්චර දුක්ගත් බැඳීම නිසා, කාමේ නිසා. අද කාලේ අය කොච්චර විඳවනවද? මහා සත්වයන්ටත් විඳවීම ආව නම් බැඳීම නිසා, ප්‍රේමය නිසා, අත්හැර ගන්න බැරිවීම නිසා. මේ පොඩි පිනකින් මිනිස්සෙක් වුණ මේ මිනිස්සු බන්ධනවලින් කොච්චර විඳවනවද? මතක් වේවි, හිත පිච්චි පිච්චි, හදවත දැවි දැවි, නිදි නොලබ නොලබ මොහොතක් පාසා මතක් වේවි මේ සත්වයෝ කොච්චර ප්‍රේමය නිසා දුක් විඳිනවද? ප්‍රේමතු ජායති සෝකෝ, ප්‍රේමතු ජායති භයං. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. කාමේ නිසා ඇතිවෙන්නේ ශෝකේ බය. අපේ ජීවිතේ ප්‍රේමේ තියෙනවනම්, බැඳීම තියෙනවනම්, තෘෂ්ණාව තියෙනවනම්, ශෝකයයි බයයි හැර අපිට මොනවද ලැබෙන්නේ? මොනවද ලැබෙන්නේ? ඊට පස්සේ ගොඩක් විස්තර තියෙනවා. කුසරජ්ජරුවෝ කිලෝමීටර 1000ක් එක දවසේ ගියා කියනවා. කොහොමද? ඉතින් අද කාලේ වුණත් මේ නිකා මොකවත් වැඩක් කරගන්න බැරුව ගිදිට වෙලා ෆෝන් නොබබා ඉන්න මේ කොල්ලු කුරුට්ටු කෙල්ලෝ තමන් යාළු වෙච්ච කොල්ල කෙල්ල කතා කළොත් එහෙම යොදුම් ගානක් යයි පයින්. තෙල් නැතත් බයිසිකල් තල්ලු කරගෙන යයි. එච්චර වීරියක් ගැම්මක් එනවා ප්‍රේම ශක්තිය. බන්ධන ශක්තිය. මං එහෙම කියන්නේ කුසරජ්ජුරුවන්ට ගරහන්න නෙවෙයි. මගේ බුදුරජාන් වහන්සේ දේශනා කළා බන්ධනිය ආධිනව බලන්න. බැඳුන නිසානේ නේද? ඉස්කෝලේ යන කාලේ කොල්ලු කෙල්ලු යාළු වෙලා ඔවුන් වෙනුවෙන් හිත හිතා, ඊළඟට ඒ අය වෙනුවෙන් තෑගි බෝග තෝර තෝර, ඒ අය එනකල් පැය ගණන් ඉඳලා, දුරකථන ඇමතුමක් එනකල් පැය ගණන් ඉඳලා, ලියුම් එනකල් පැය ගණන් ඉඳලා ගත කරලා කොච්චර කාලයක් නාස්ති කරලා කොහෙවත් යන වෙන කෙල්ලෙක් අවධානය බඳිනවා, වෙන කොල්ලෙක් බඳිනවා. අපරාදී ඉස්කෝලේ යන කාලේ අච්චර කාලයක් අපතේ ගියා. නිකන් දුක් විඳා. අම්මගේ පැත්තෙන් ඥාතින් නෙවෙයි, තාත්තගේ පැත්තෙන් ඥාතින් නෙවෙයි, රූපේ දැකලා hina වුණු පමණින්, හිත ගිය පමණින් කොයිතරම් හිතෙන් දුක් විඳිනවද? මහ බෝධිසත්වයෝ, කුස රජුරෝ මඳුරට සාගල නුවලට අඩිය තියෙනකොටම, සවස් කාලේ අඩිය තියෙනකොටම මේ නගරෙට බෝසතුන්ගේ යශෝදරාවන්ගේ සංසාරේ බන්ධනේ බලන්න පබාවතී ඇඳෙන් නැගිටුණා. නිදාගෙන හිටිය පබාවතී ඇඳෙන් නැගිටුණා කුසරජ්ජුරෝ මඳුරට සාගල නුවරට අඩිය තියෙනකොට. ඇඳ රත් වෙන්න ගත්තා. ඊට පස්සේ ඈ පැදුරක නිදාගත්තා. කුසරජ්ජුරෝ මඳුරට සාගල නුවලට ආවට පස්සේ පබාවතී නිදාගත්තේ බිම. එහෙමනම් මා බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරද්දී ඒ යශෝදරා කෙසේනම් යහනක නිදාගන්නද? එච්චර විරසක ජීවිතයකත් ස්වාමියා ආපු තැන ඇඳක නිදාගත්තේ නැත්තම්. දැන් පබාවතී බිම නිදි. එක්තරා කාන්තාවක් මේ ආපු අමතුම පුජ්‍යලිය දිහා බලලා පුතේ කියලා කතා කළා. තේ ටිකක් තේ කියලා කියන්නේ ඒ කාලේ තියෙන බීම මොන හරි දෙකින් සංග්‍රහ කළා. පුතා උඹට යන්න තැනක් තියෙනවද? නෑ අම්මා කිව්වා. එහෙනම් ඉඳපන් කියලා හොඳට රසට කන්න බොන්න දුන්නා. රැගිනා කහවණු 1000ක් ඈට දීලා. උදේ වරුවෙම කල්පනා කළා මම මොකද දැන් කරන්නේ? මාලිගාව කොහෙද තියෙන්නේ? මා පබාවතී දකින්නේ කොහොමද? ඊට පස්සේ කොහොම හරි මේ රැකියාවක් හොයාගෙන ආපු කෙනෙක් විදිහට ඇත්තලට ගියා. ඊට පස්සේ ඇත්තලට ගිහිල්ලා වීණාව වාදනය කළා. ତୁරු වීණාව රාත්‍රියේ වාදනය කරනකොට අර පැදුරින් නිදාගෙන හිටපු පබාවතී නැගිට්ටා. ඇටික ඒකාන්තයෙන් හිතුණා ඊනම් මං කකුස රජුරු ඇවිල්ලාමයි කියලා. අර ස්වාමියා මඳුරට සාගල නුවරට එමුට ඈ ඇඳින් නැගිට්ටනේ. බලන්න බිරිඳක් ස්වාමියෙක් වුණාට පස්සේ නොදෙන්නුණාට මොකද්ද තියෙන සම්බන්ධය? ඉස්සර ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවේ ඒකේ තියෙන මිත්‍යාවද්ද ඇත්තද දන්නේ නැහැ. නමුත් අම්මා ගොඩාක් තාත්තට ආදරය කරනකොට, තාත්තා ගොඩක් අම්මට ආදරය කරනකොට, අරයා බඩගින්නේ ඉඳින් අනිත් එක්කෙනා කද්දින් සමහර වෙලාවට පිටි උගුරේ යනකොට කියනවා අරයා බඩගින්නේ ඉඳ දන්නේ කියලා. එච්චර දැනෙනවා. ඉවක් තියෙනවා. මොනවාරි කරදරයක් වුණත් පුතේ තාත්තාවේ නැහැ, මොකක් හරි කරදරයක් දන්නේ නැහැ, මගේ හිතට හරි නැහැ. ඉවක් වගේ තියෙනවා ස්වාමියා බිරිඳ. අද බිරිඳ කඳුළු සලද්දී ඇස් ඉදිරිපිට මිනිහගේ හදවතට දැනෙන්නේ. සමහරවිට මිනිස්සයා කඹරද්දි 16ක් වගේ ඒව පේන බිරිඳට හදවතට දැනෙන්නේ. මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා දැනෙන්නේ නැති එකක්. හැබැයි පෙම්හබ කෙලින කාලේ පැය ගණන් වරු ගණන් දෙමව්පියන්ගේ බලාපොරොත්තු සින්දවලා හින්දවලා තම තමන්ගේ හිතුවක්කාර ලෝකේ සැරිසරන තරුණ ජීවිතේ කසාද බැන්දට පස්සේ දෙන්නේ නැහැ. ඊට පස්සේ රජ්ජුරුවන්ට ආසයි තිල්ලා රජ්ජුරු කිව වීණාවාදකය හරි හොඳ කෙනෙක් මේ කහවනු දහ දීලා මේ ඒ මාලිගාවේ හැමතැනම වීණාවාදනය කරපන් කියලා. තුරු කුස රජ්ජුරුව කල්පනා කළා මට මේ ඇත් ගාලකට වෙලා ඉන්න වෙයි හැමදාම වීණාවාදනය කර කර මට ඕන්නේ පබාවති ළඟට යන්න. කිලි කහවනු දහ ඇත්තලේ එක්කෙනාටම දීලා ඊළඟට ගිය කුඹල් කාර්යාල ළඟට. කුඹල් කාර්යාල ළඟට ගිහිල්ලා මැටි වලින් එක එක භාජන හදුවා මං කුඹල් ඔබට උදව් කරන්නම් කියලා. ඒ වගේ ලස්සන භාජන මැටි වලින් හදපු මඳුරට සාගර නුවර කවුරුත් දැකලා නැහැ. කුස රජුගේ පින් බලයට හැදෙනවා. සංසාරේ කරපු පින වෙනම තියෙනවා. පතපු පැතුම වෙනම එනවා. සමහර මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද? ඒ උනාට උයන කෑම රහයි. ගෙවල් වල ප්‍රශ්න. නමුත් කෑම රහයි. ඒක යාගේ වෙනම පින. සමහරට ගොඩාක් දුක් විඳිනවා. නමුත් රූපේ ලස්සනයි. සමහර වෙලාවට ගොඩාක් ප්‍රශ්න. නමුත් මල් පැලයක් හැදුවත් හොඳට හැදෙනවත් ගුණේ තියෙනවා. ඒ වගේ එක කර්මයක් වෙනව විපාක විඳින්දි තව කර්මයක් වෙන වෙනවා. ඒ වගේ ප්‍රේමේ නිසා බන්ධනේ නිසා මෙච්චර බෝධිසත්වයේ දුක් ගණෙද්දි ඒ මැටි භාජනේ තියෙන හදනකොටම වෙනම කැරකෙනවා ඒක. වෙන මේ භාජනවල ඇඳා කුස රජුරෝයි පබාවති ඉන්නවා කුදී පැත්තකට වෙලා ඉන්නවා රූප ඇඳා. ඇඳලා ඒක අල්ලගෙන අදිෂ්ඨානයක් කළා වෙන කෙනෙකුට පේන්න එපා පබාවතිට විතරක්ම පේන්න ඕන කියලා. ඒ චිත්ත අදිෂ්ඨානෙත් එක්ක ඒව මාලිගාවට ගෙනියනකොට රජුරෝ පුදුම වුණා. කුඹල් කාරයගෙන් ඇහුවා මේ කොහෙන්ද? මමයි හැදුවේ. කිව්වා ඉතින් මම උඹ හදන බව දන්නවා මේව හැදුවේ කවුද? අලුත් අතවැසියෙක් ආවා. අතවැසියන් නෙවෙයි අද ඉඳලා උඹගේ ගුරා කරගෙන ඉගෙන ගනින් කිව්වා මේවා. අද ඉඳලා මගේ කුමාරිකාව 8 දිනක් ඉන්නවා. කුමාරිකාව 8 දිනාටම පුංචි පුංචි විසිතුරු භාණ්ඩ හදලා අරන් වරින් කිව්වා. දැන් මේ භාණ්ඩ ටික අරගෙන ගියා. කුමාරිකාව නෙන්න කිව්වා. එන්ටි කියලා එකින් ලස්සනම ටික තෝරලා පබවතිට දුන්න වැඩිමල්ම දුවනේ. පබවතිට ආශාවෙන් ඒක ගන්නකොටම පබවතිට රූපේ පේනවා ඒක ඇස්සේ. කපාරම කුස රජුරෝ මතක් වෙලා පොලේ ගැහුවා. ඊට පස්සේ ළඟ ඉන්න අනිත් නැංගෙනිවරු කිව්වා මෙව කුස රජුරෝ හදපේව නෙවෙයි ගන්නවා මේක කියලා. හැබැයි කුස රජුරන්ට පණිවිඩය ගියා. කුස රජුරන්ට කලකිරුණා. හිතෙන් විඳවනවා කාන්තාවක් නිසා අසිපත දරාගෙන සිංහාසනේ ආරූඪව ඉන්න උන මහරජුරෝ මැටි වලන් හදුවනේ ප්‍රේමයක් නිසා. කාමී කියන්නේ පුජ්‍යලි කොයිතරම් විඳවිල්ලකට ගෙනියනවද? ප්‍රේමය ඔච්චර පුජ්‍යලෙක් විඳවිල්ලකට ගෙනියනවද? ඊට පස්සේ අවසානයේ කුස රජුරෝ එතනෙමුත් ගිහිල්ලා ආයි සෙට් වෙනවා සම්බන්ධ වෙනවා උයන කෙනත් එක්ක. ඉතින් උයන කෙනා ගාවට ගිහිල්ලා ඒ තියෙන මැල්ලුම් කඩලා ඒවා දීලා පොඩි දෙයක් කරලා දැන් යාළු වුණා. ඊට පස්සේ මස් ඇටකටු ටිකක් ඇරන් උයන මිනිහයා කිව්වා පුතා මම මේ රාජ භෝජන ටික ගිහිල්ලා එනකල් දීලා එනකල් මේ ඉතුරු වෙච්ච ඇටකටු වලින් ඔබ හොද්දක් හදාපන් කියලා අර රජුරවන්ට උයපු මස් වල ඉතුරු කටු ටික හොද්දක් හදන්න දුන්නා. මේ හොද්ද හදන්න ගත්ත විතරයි මඳුරට සාගල නුවරම සුවඳ වුණා. රජුරෝ කෑම ගන්න හදනකොට මොකද්ද සුවඳක් වෙනම එනවා. ඊට පස්සේ කිව්වා මොකද්ද මේ එන සුවඳ? අනේ රජතුමනි මං එන්න කලින් මගේ ගෝලයන්ට කියලා ආවා හොද්දක් හදන්න කියලා මං හිතන්නේ ඒකේ කියලා. ඇරන් වරෙන් කිව්වා. අර කටු වලින් හදපු හොද්ද දිවේ තියෙනකොට මඳුරට රජ්ජුරුව මුළු ජීවිත කාලෙම එච්චර රස කෑමක් කාලා නැහැ. ඒ ඉතින් මහ බෝධිසත්වෝ මේ අත් වලින් කොච්චර දන් දුන්නද? උයන කෑම රහ කරගන්න රහස තමයි දන්සලක් වගේ මේ අත් වලින් දන් දෙන්න ඕනේ. ගණන් කරන්න බැරි තරම් දම් බෙදන්න ඕනේ. කරුණාවෙන් දන් දෙන්න ඕන. ලෝභ නැතුව මේ අතින් දන් දෙන්න ඕන. මේක පිහිටනවා සංසාරෙටම අත්ගොනේ. ඊට පස්සේ රජුරෝ කිව්වා අද ඉඳලා මටත් මාගේ රාජකුමාරිකාවන්ටත් උයන්ට පවරපන් ඒ අතවැසියට. ඔන්න දැන් හරි සතුටුයි. මොකද ඒදා උයද්දි මෙයත් එක්කම ඇතුළට යන්න පුළුවන් නිසා. ඊට පස්සේ පහුවදා ඌයලා රජුරුවන්ට යවන එක ප්‍රධාන ආරක්‍ෂකයෙට කියලා කුමාරිකාවන්ට මම අරන් යන්නම් කියලා කඳ මේ ඒ ආහාර ටික අරගෙන කදකින් යනවා. එතකොට ජනෙල් කවුලුවෙන් පබාවති දැක්කා කුස රජුරෝ ආහාර කදක් අරගෙන එනවා. ඒ දකින්නකොටම හදවත දැවි ගියා. ප්‍රේමේ නිසා නෙවෙයි, රජ කෙනෙක් හොඳ නෑ මෙහෙම කරන්න කියලා. ඒ නිසා මේ රජුරෝ නැවත නැවත හිටියොත් මාව පතාගෙන දුක් ගනීවි, අදම යවන්න ඕන කියලා අහෙන් එනකොටම දොර ඇරියා. ඇරලා දොරෙන් භාගයක් මෙහෙම තියාගෙන මූණෙන් භාගයක් තියාගෙන මූණ බලන්නේ නැතුව බිම් බලාගෙන පබාවති කියනවා, කුස රජුනි මෙහෙ ඉන්න එපා, ඔය වැඩ කරන්න එපා, මම ඔහෙට කැමති නැහැ. ඔහෙ ආපහු යනවා තමන්ගේ රාජ්‍යයට. ඔබට ගැළපෙන්නේ කැවුම් කණ්ඩ කැමති යක්ෂණියක්. මූණක් තියෙනවනේ කැවුම වගේ. ඒ නිසා කැවුම් කණ්ඩ කැමති යක්ෂණියක් එක්ක පවුල් කනවා. මේ සොඳුරු රෝසපුවෙන් හෙබි පබාවති කවදාවත් ඔහෙගේ බිරිඳ වෙන්නේ නැහැ. එතකොට කුසරජ්ජුරුව කියනවා, පබාවති මං යක්ෂණියක් එක්ක පවුල් ගන්නට ආපහු යන්නේ ඇයි? ඔය සොඳුරු රූසපුවෙන් හිබි පබාවති මට දකින්න ලැබෙනවනะ, පබාවතිගේ හඬ මට දැනෙනවනะ, ඇහෙනවනะ, පබාවතිගේ හිනාව මට ලැබෙනවනะ, මේ මාලිගාවේ මං ඕනම දුකක් විඳිනවා. ඒකට පබාවති කල්පනා කළා, මම මේ යවා ගන්නට කතා කළා දැන් මොන කර්මයක් දුනේ කියලා දඩාස් ගාලා දොර වැහුවා. කුදි ඒ මොහොතේම ඇවිල්ලා කියනවා, භෝජන ගෙනල්ලා තියෙනවා. දුට දැන් පබාවති දන්නවා භෝජන කෑම හැදුවේ කුස රජුකෝ කියලා. පබාවති කුදීට කිව්වා, කුදී මගේ ස්වාමියා විදියට පිළිගත්ත විවාහ වුණ කුස රජුරෝ හදපු කෑම මම ගන්නෑ. කුදී උඹ මේක කාපන්, උඹට තියෙන දාසයන්ට වෙනම උයන්නේ. ඒ දාසයන් උයන කෑම ගත්තා පබාවට. මාස හතේම, එදා ඉඳලා මාස හතක් කුසිය වැඩ කළා කුස රජුරු. මාස හතේම කුදීගේ කෑම තමයි කෑවේ. පබාවතීට ගෙන කෑම කුදීට දුන්නා. එදා පිරිනිවන් පාන ජීවිතේ බුදුරජාණන් වහන්සේගෙන් යශෝදරා සමාව ගත්තා. ප්‍රාර්ථනාව නොපිට පැන්න නිසා මිසක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා කුස රජුරු අතින් උයපු කෑම මම කෑවේ නැහැ. මම එදා විරසක වෙලා ඉඳලත් ස්වාමියා කියන සංඥාව මට ආවා. ඊට පස්සේ දැන් එදා ඉඳලා පබාවති දොර අරින්නෙත් නැහැ. කුසරජ්ජුරුට ගොඩාක් දුක හිතුණා. අනේ මේ කුසරජ්ජුරු වළං හොදනවනේ. කාමයක තියෙන, ප්‍රේමයක තියෙන, බැඳීමක තියෙන ආදීනව බලන්න. දෙව් බඹුන්ගෙන් මෙහෙවර ගන්නට තරම් මහා පුණ්‍ය සම්භාරයක් ඇති සත්වයෝ පවා කාමය නිසා, ප්‍රේමය නිසා පහතකට වැටෙන හැටි බලන්න. ආදීනව විඳින හැටි බලන්න. ඊට පස්සේ කුස රජුරෝ කල්පනා කළා, මෑගේ හිත තෙත් ගතියෙන් යුක්තයිද කියලා බලන්න ඕන කියලා. ඒ පබාවතිගේ ඒ කුමාරිකාවන්ට භෝජන දීලා එනකොට පබාවතිගේ යහන් ගබඩාව ඉස්සරහා හිතලම පොළොවට පයින් ගහලා ඒ භාජන ටික මේ වැටෙන විදියට සරස් ගාලා බිම දාලා තමනුත් අනින් පැත් හැරිල වැටිල වගේ හිටිය. එතකොට පභාවතීට ඇහුණ පිරිනවම්පාන ජීවිතේ යසෝදරා රහත්තෙරණී කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස එදා විරසක වෙලා මම පභාවතී විදිහට ඉද්දී ඒ ගෙනාපු බොජුන් කඳ සමග ඔබ බිම වැටුනා යැයි සිත, අහෝ කුසරජ්ජුරෝ බිම වැටුනා කියලා හදවත අල්ලාගෙන හඬ හඬා මං කාමරය ඇතුලේ දිව්වා කියනවා. අහෝ කුසරජ්ජුරෝ කියලා කෑ ගහගෙන දිව්වා කියනවා. එදා විරසකව සිටිද්දි මට නොදැනීම සංසාරික ප්‍රේමය මතුණා කියනවා. දොර ඇරලා කුසරජ්ජුරෝට මොකද්ද උනේ කියලා ළඟට ගිහිලා ඔළුව හරවලා බලනකොටම කුසරජ්ජුරෝ කියලා ගැහුවා මුන්නට. ඇයිද දන්නේ? පභාවතී එසැණින් පිටිපස්සට වෙලා කිව්වා, ඔහෙත් එක්ක මගේ පවුල් කෑමනාවක් නැහැ. මං ඔහෙට කැමති නැහැ. ඒ නිසා මේ මාලිගාවෙන් වහා බැහැර වෙයා යුතුයි. එතකොට කුසරජ්ජුරෝ කියනවා, නුඹගේ හිත ගලක් වෙලාද? නුඹගේ හිතට ප්‍රේමය කියලා මං ගැන පොඩ්ඩක්වත් දැනෙන්නේ නැද්ද කියලා කුසරජ්ජුරෝ ඇහුවා. ඊට කිව්වා, මං ඔහි ගැන මට දැනෙන්නේ නැහැ. මට නේමිත පාඨකයෝ කියලා තියෙනවා, හිස හත්කඩකට පැලුණා, හිස හත්කඩකට පැලුණා කුසරජ්ජුරුවන්ගේ බිරිඳ වෙන්නේ නැහැ කියලා මට නේමිත පාඨකයෝ කියලා තිනවා කිව්වා. එතකොට කුසරජ්ජුරුවෝ කිව්වා, පභාවතී මමත් නිමිති බැලුවා. නේමිත පාඨකයෝ මට කිව්වා, පභාවතීට කුසරජ්ජුරුවෝ හැර තුන් ලෝකෙම වෙන ස්වාමියෙක් නැහැ කියලා. ඒ නිසා මගේ ශාස්ත්‍රයේ හරිනම් පභාවතී මම ඔයා තමයි මට හරියනම කෙනෙක් කියලා. ඊට පස්සේ කිව්වා, කවදාවත් මං ඔහිගේ බිරිඳ වෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා, ලැබෙන්නේ නැති දේ ලබා ගන්න එක මගේ අරමුණයි කිව්වා. හැබැයි මේ වදන් අහලා කොල්ලෝ ආ හිතට ගන්න එපා. මේ වෙනම ප්‍රාර්ථනාවක් වැරදිලා ප්‍රාර්ථනා දෙකක ගස්ඨණයක් මෙතන තියෙනවා. දීපංකර පාදමූලේ ඊළඟට පසේබුදුරජාණන් වහන්සේ ළඟයි කරපු ප්‍රාර්ථනා දෙකක ගස්ඨණය. එතකොට ඔන්න මොඩ කොල්ලන් හිතෙනවා, අපිටත් ඔහම ගස්ඨණෙන්න බැයිද? අද කාලේ කොහින්ද බුදුරුන්ගෙන් විවරණ ලැබුණ ජීවිත? එහෙමනම් මෙහෙම විඳවනවාද? මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. යසෝදරා උත්තමාවියගේ ජීවිතේට ගරු කරලා වැඳලා මේ දේශනාව තියන්නේ එතුමියන්ට. ඇත්තටම මේ දේශනාව මාතෘකා කරගත්තේ ප්‍රාර්ථනාවේ දෝෂ, හරිවැරදි සහ කාමී ආදීනව. හිත කෙනෙකුට බැඳුනට පස්සේ කොච්චර විඳවනවද? ඊට පස්සේ කුසරජ්ජුරෝ ගොඩාක් දර පැළුවා, වළං හේදුවා, හත් වසරක් වෙහෙස ඇරනු ඒ පභාවතීගෙන් සොඳුරු හිනාවක්වත් නැහැ. දැන් කුදී දැනගත්ත කුසරජ්ජුරෝ ඇවිල්ලා කියලා. දවසක් කුසරජ්ජුරෝ කුදීට කතා කළා. කුදී හරි බයෙන් යන්නේ කුසරජ්ජුරෝ ළඟ. මොකද කතා කර ඉන්නවා දැක්කොත් වෙනම ටොකු අඳිනවා අයිනවා පභාවතී කුදීට. නිසා කුදී බයෙන් එන්නේ. කුදී ඔතන යනකොට අල්ලගත්තා. අල්ලගෙන කිව්වා, කුදී නුඹගේ බෙල්ල සම්පූර්ණයෙන්ම වැහෙන්න මං රම් මාලාවක් උඹට දෙනවා. ඒ සුන්දර රූ සපුවකින් හෙබි පභාවතිට කියා පංක වචනයක් මාත් එක්ක කතා කරන්න කියලා. ඉතින් හරි, ඒ දැන් මම මේ මතකෙන්නේ කියන්නේ බණ පොත බලාගෙන ඒ අටුවාවල විස්තරත් එක කියනකොට ඇඬෙනවා. ඒ කියන්නේ අපිට හිතෙනවා මෙච්චර හැඟීම් බර වෙන්න ඕනේ නැහැ බෝධිසත්වෝ කියලා. හැබැයි ඒ தത്വෙට පත් කළේ මොකද්ද? බැඳීම. ඒට තවත් උදාහරණ උපමා කුමටද? ඔබ ඔබ දෙස බලන්න. ඔබ හැංගීම් බර වූ විට ඔබ දොඩනා බස් ගැන බලන්න. ඒ කියන වචන, ඒ කියන විදිය, ඒ කියන තාලේ ඔයාලගේ වයසත් එක්ක ගැලපෙනවද? ඔයාගේ තනතුරත් එක්ක, ඔයාලගේ தத்துவෙත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. ඒ தத்துவයකට ගැලපෙන්නේ නැති වදන් මේ මුවෙන් පිට වෙන්නේ, මැසේජ් වලට එන්නේ හිතේ බැඳීම නිසා, රාගය නිසා, ආලේ නිසා. හිත අන්ධ වෙනවා. බලන්න මේ බැඳීම් වල ස්වභාවය. කියන කුදි මං ඔබගේ කරට ලොකු මාල් මාලයක් හදලා දෙනවා. ඔබ රත්තරන් වලින් වහනවා. ඔය පබාවතිට කියපන් එකපාරක් මන් දිහා බලන්න කියලා. කුදි උඹගේ බෙල්ලේ මන් රත්තරන් මාලයක් පළඳනවා. උඹ වැහෙන්න රත්තරන් වලින්, උඹ රත්තරන් වලින් වහනවා. ඔය පබාවතිට කියපන් සිනාවෙන්ට මා දෙස බලා කියලා. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා කුසරජ්ජුරෝ මෙහෙම කිව්වා පබාවතිට අර වැටුණ දවසේ. කිව්වා කොහොමඩවත් හම්බ වෙන්නේ නැහැ කිව්වනේ මගෙන් හිනාවක්වත්. ඊට පස්සේ කුසරජ්ජුරෝ පබාවතිට කිව්වා, පබාවති උඹ ඇහි කොණෙන් රවල බලන තාක්කල් මං 16. හැබැයි නුඹ හිනා වුණොත් මං කුසරජ්ජුරෝ. පුදුම දේවල්. කුදීට ඔය වගේ නොයෙක් වචනේ කියලා කුදී කිව්වා, හරි මම කරන්නම්. කුදී ගියා ප්‍රභාවතිත් එක්ක අතුපතු ගාලා. එදා වෙනදට වැඩි අතු ගෑවලු බණ පුතේ තියෙනවා. හරියට අතු ගාලා එදා හැමතැනම අතු ගානවා. ප්‍රභාවති අහනවා, මොකද මේ අන්ත කියලා. නෑ ඉතින් මේ අස්පස් කරන්න බෑ කියලා ටිකක් යාළු වෙන්න. එහෙම ඉඳලා මේ එන්නකෝ එන්නකෝ කොණ්ඩේ බලන්නත් දරුණා කියලා. දැන් මේ පබාවති බිමේ ඉන්නවා. මෙයා වෙන මේ ඉන්න ඔළුවේ මෙතන තියලා උකුණු බලන. ඉතින් පබාවතිගේ මුළු හිසේම උකුණු නැහැ. ඉතින් කුදී තමන්ගේ ඔළුව අත ගාලා ලේනිට කරා. මේ බලනකො ලේනිට, අනේ මන් දන්නේ නාන්න නැද්ද කියලා. අනේ එහෙමද හිටියද කියලා දැන් දෙන්න කතාවට සෙට් වුණා. එතකොට කියනවා, කුසරජ්ජුරුවෝ තරම් කොච්චර ප්‍රතාපවත් රජ කෙනෙක්දනේ. අච්චර තරම් දුක් ගන්න නම් බෑ ලොකු ප්‍රේමයක් නැතුව. මූණ නම් ලස්සන නෑ තමයි. මන් නම් හිතන්නේ ඔච්චර ලස්සන ආදරයක් ලෝකෙම නැතුව ඇති නේද පබා. පල්ලයන්න කියලා එක පාරම ගස්සලා දාලා කුදිගේ බෙල්ලෙන් ඇල්ලුවා. යසෝදරා සංසාරේ මෙච්චර දරුණු වෙච්ච අවස්ථා ජාතක කතා පොතේමනේ. ප්‍රාර්ථනාවක දෝෂ. කුදිගේ බෙල්ලෙන් අල්ල විසිකා කළා. එතකොට එතන තිබ්බ එල්ලලා තිබ්බ මොකක් හරි ලණුවක එල්ලුණා. එල්ලලා කිව්වා කුදීට තරහා ගියා. තරහා ගිහලා කිව්වා, ඔහේගේ ලස්සන ඔහේ කනවා. රූපේ උළුවට අරගෙන අර මහා ප්‍රතාපවත් කුසමහ රජුරුව ගැන සිතන්නේ සිනාවක් නැහැ. කතා කරන්නේ බලන්නේ නැහැ. ඔය හදවත මොකද්ද? ඔහේගේ ලස්සන ඔහේ කනවා. මතක තියාගන්නවා කුමාරී, ඔය ඇවිල්ලා දුක් විඳින්නේ කුසමහරජ්ජුරුව බව මහරජ්ජුරුවන්න මම කියනවා. කියපු ගමන් පබාවති බය වුණා. ඔය මොහොත වෙනකොටම කුසරජ්ජුරුවන්ට තිත්ත වුණා. ආලේ නිසා, ප්‍රේමේ නිසා හිත බැඳිලා පබාවති හොයාගෙන ආව තමයි. උතුම් පුරුෂයන්ට කොච්චර පහත් තත්ත්වයකට වැටුණත් අභිමාන එනවා. කුසරජ්ජුරුවන්ට අභිමානය ආවා. ඇයි මං පයි මෙච්චර දුරාවේ? ඇයි මං වලන් හදන්නේ? ඇයි මම කුඹල්කරුවෙක් විදිහට වැඩ කළේ? ඇයි මං මේ ගෑනුන්ට ඉව්වේ? ඇයි මම මෙහෙම කළේ? මම කුස රජුරෝනේ. සිනහ මාත්‍රයක් නෑ පබාවතේ. කතා මාත්‍රයක් නෑ පබාවතිගේ. මම මේ මොකටද? උතුම් පුරුෂයෝ එපා කියද්දිමුත් නැවත නැවත නැවත ගිහිල්ලා අන්තිටම යන්නේ. උතුම් පුරුෂයෝ ප්‍රාර්ථනාව අසපල වූ තැන, සඵල නොවූ තැන සියදිවි නසා ගන්නෑ. හැබැයි අභිමානය ගත්තා. අභිමානය අරන් හිතුවා මම අන්තම යනවා, මට එපා, මට පබාවති එපා. සංසාරික ස්වභාවය බලන්න, යම් යම් සමහර දේවල් තමන්ට ලැබෙන්නේ අතහැරපු තැන. ඒ මොහොතේම සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ වුණා. සක්දෙවිඳු දැක්කා කුසරජ්ජුරෝ මාස 7ක් දුක් විඳි පබාවති වෙනුයි. ඒ පබාවති රජ්ජුරුවන්ට සිනා මාත්‍රයක් දෙන්න රජ්ජුරෝ යන්න කල්පනා කරනවා. ඊට කලින් මම මේකට මැදිහත් වෙනවා කියලා දිව්‍ය පුත්‍රයෝ 7 දෙනෙක් දූතයෝ විදියට පිස්ස අරගෙන අවට රාජ්‍ය 7ටම යවුවා. පණිවිඩ පබාවති කුසරජ්ජුරුවන්ගෙන් අයින් වෙලා මාලිගාවේ ඉන්නවා රන්රුවක් වගේ. ඔබට ඒ කුමාරිකාව දෙනවා, අදම ඇවිල්ලා අරන් යන්න කියලා මහරජ්ජුරුව යවන විදියට සන්නසක් යවුවා. අදම අරන් යන්න කියලා. ඉතින් අරය රාජ්‍ය 7ක රජවරු මහා රත පෙරහැරින් පබාවති ගෙන්නගෙන යන්න දොරටුව ළඟට එනකොට 7 දෙනෙක් රජවරු. තුර රජවරු ඇහුවා මේ රජතුමා මොකටද දාවෙන්නේ? තුට කිව්වා මෙහෙම සිද්ධිය. එහෙම වෙන්නේ කොහොමද? අපිට පණිවිඩය යවන්නේ. අපිත් එක කොළොප්පං කරනවද කියලා ඒ රජවරු සන්නසක් යවුවා. රජවරු 7 දෙනෙකුට කුමරිය දෙනවා කියලා මුලාවට පත් කළා. කුමරිය එක්ක දෙන්න ඕන නැත්නම් අපි මේක විනාශ කරමු කියලා යුද්ධෙට සැරසුණා එක දවසින්. ඊට පස්සේ මහලිගාවට මේ පණිවිඩය දුන්න රජුරෝන්ට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. නමුත් රජුරෝ රාජ අභිමානෙන් ගත්තා. එරන් මහරජුරෝ පබාවති ගිතාත්තා අභිමානේ එරන් කිව්වා මේ රාජ්‍ය නැසෙන්න දෙන්නේ නැම. මේ රාජ්‍ය මිනිස්සු පෙලෙන්න දෙන්නේ නැම. මාගේ රාජ පුරුෂයෝ නැසෙන්න දෙන්නේ නැවන් කරන්න දෙයක් නැ දුව බිල්ලට දෙනවා. දුව බිල්ලට දෙනවා. ඒ නිසා සන්නසක් ලිව්වා පබාවති කෑලි 7කට කපලා 7 දෙනාට දෙනවා. මට ඉච්චරයි කරන්න පුළුවන් යුද්ධයක් නැහැ. වහාම මේ එන්න කිව්වා වදකයාට. ලෑල්ලක පබාවතිගේ උස ප්‍රමාණයට ලොකු ලෑල්ලක් ගේන්න කිව්වා. ඒ ලෑල්ලේ ඉරි 7ක් අඳින්න කිව්වා. පබාවතිව තියලා ඉරි ගානින් කපන්න. හාහූ ගාල මාලිගාව පුරාම පැතිරි ගියා. පබාවතිට කියනකොට පබාවතිය පිච්චි ගියා, දෙවි ගියා, මරබියාවා. මරබිය කියන එක මරබියාවා. වදකියෝ ගෙනාවා කියලා ඈ දුවගෙන අම්මා ළඟට යනවා. අම්මා මාව මරන්න හදන්නේ. ඊට පස්සේ අම්මා කිය අම්මට සිහිද නැති වුණා. අම්මට සීයාපුන් කිව්වා අම්මා මේ පබාවති දැන් කෑලි 7ක් කරලා රජවරු 7 දෙනෙකුට දෙනවා. මේ පබාවතිගේ රත්තරම් පාට හමක් තියෙන මහ පොළොවේ ඇවිදගෙන යන සඳක් වාගේ බබලන මේ පබාවති තව ටික වෙලාවකින් කෑලි වලට කපලා ওই රජවරු කැලෑවලට මේ මස් ටික දාලා යයි. එතකොට හිවල්ලු මේ මස් කයි. දරුවෙක් අම්මගේ papu එල්ලලා කිරිබොනවා වගේ හිවල්ලු මගේ මස් කයි. අම්මා මේ පබාවතගේ මස් ටික එකතු කරගන්න බලවන් වුණොත් ඒ ටික එකතු කරලා එක තැනක වලක් කපලා වලේ දාලා එතන කිනිහිරියම් පැලයක් හදන්න. අම්මා ඒ කිනිහිරියම් ගහේ සරත් කාලේට මල් පෙපෙනවා. ලොකු කූඩයකට කිනිහිරියම් මල් ටික කඩලා ඒ මල් ටික දිහා බල්ලා හිතන්න පබාවති මේ පාටයි කියලා. පබාවති මේ පාටයි කෙලිතන්. මාගේ ඉදිරියට දැන් මරුවා පැමිණලයින්. එක දිගට පබාවති කියවන්න ගත්තා. මරබය. මෑණියන් දරුවත් අරගෙන රජ්ජුරුව ළඟට ගිහිල කියනවා. අපිට ඉපදුන එකම දරුවා මේ අපේ මාලිගාවින්න සොඳුරුම දියණිය. මේ දියණිය නසන්න එපා. ඊට පස්සේ රජ්ජුරුව රාජ අභිමානෙන් කියනවා මට මේ රට වනසන්න බෑ. මේ මෝඩ පබාවති නිසා මට මේ රට වනසන්න එපා බෑ. මේ පබාවති කුස රජ්ජුරුව අතෑරලා එයි පබාවති උඹ නළලේ මරුව කොටාගෙන ආව නේද? මරුව කොටාගෙන ආව නේද කුස රජ්ජුරුව අතෑරලා. කුස රජ්ජුරුවන්ගේ මෝන විරූපින උඹට බලන්න බැරි නම් අඩුම තරමේ උඹලට ඉපදින දරුවා අම්මගේ පාට දරුවට තියෙනවනේ කියලා දරුවේ දිහා බල්ල හරි සැනසෙන්න තිබ්බනේ. කුස රජ්ජුරුවන්ගේ මෝන ගැන හිතීතයි නැතු පබාවති උඹ නළලි මරණය කොටාගෙන ආවද කියලා. එහි කුස රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඇත්තු කුංච නාද කරනවා. මේ අද උඹ මරු මොකයට පැමිණිලා ඉන්නවට වැඩිය කුස රජ්ජුරුවන්ගේ මාලිගාවට වෙලා ඇත්තුන්ගේ හඬ අහගෙන හිටියනම් ඊට වැඩිය හොඳයි කෙවෝ. කුස රජ්ජුරුවන්ගේ මාලිගාවේ ලස්සන ලස්සන අශ්වයෝ හේජරාව කරනවා. මේ රජවරු 7 දිනකට මස් කෑලි 7ක් වෙන්න ආපු ගමනට වඩා ඒ අශ්වයන්ගේ හඬ අහගෙන හිටියනම් ඒක සැපයි නේ කෙවෝ. පබාවති ඔබ නළලේ මරණය කොටාගෙන ආවද කියලා. මම රජ කෙනෙක් විදිහට මට ආයේ තීරණ ගන්න බෑ කිව්වා. හොඳ වැඩේ කිව්වා. දෙමව්පියන්ගේ වචනේ හිතන්නේ නැතුව තමන්ගේ තීරණයට මහා ප්‍රතාපවත් පින්වන්ත රජෙක් දාලාවා කිව්වා. තමන්ගේ රූපෙට ආසාවෙලා. රූපෙට වසඟ වුණා නම් ඔය රූපෙම කෑලි 7ක් කළා දෙනවා හැර මට මේ රාජ්‍ය බේරගන්න වෙන විකල්ප නැහැ. පබාවති මට මගේ රජ වැසියෝ මම රජ කෙනෙක් මට මේ මිනිස්සු බේරගන්න ඕන කියෝ. කොහොමද ඒ කාලේ රජවරු හිතලා තියෙනද? පබාවතිට මරබියේ ඉන්න ගත්තා. අම්මා මරබියෙන් කෑ ගහන්න ගත්තා. තමන්ගේ දියණිය කෑලි 7කට කැපෙනවට කවුද කැමති? මහරජ්ජුරුව කිව්වා කුස රජ්ජුරුව හිටියනම් කුස රජ්ජුරුව හිටියනම් අපිව බේර ගන්න තිබ්බා කිව්වා. අපිව මේ ලෝකේ දැන් කුස රජ්ජුරුව හැර බේර ගන්න කෙනෙක් නැහැ කිව්වා. එහි වූ මිනිස්සයා දාලාවනේ කිව්වා. එනකොටම පබාවති කිව්වා පියාණෙනි මෑණෙනි කුස රජ්ජුරුව මේ ඉන්නවා. ඊට පස්සේ රජ්ජුරුව කියනවා මේකි තවත් දොඩවන්න ගත්තා. දැන් තවත් දොඩවන්න ගත්තා මරබයෙන්. ඒ සිංහාසන රූඩව ඔක්කාක රාජ පරම්පරාවේ මහා තෙදවත් මහරජ්ජුරුව මේකක ඉන්නවා කියලා. ඒ පබාවති ඔබ සීයේ ඉලව ගනි. තමන්ගේ වැරද්ද තේරුම් ගනි නන්දොඩවන්න නැතුව. නෑ රජතුමනි ඇත්තටම ඉන්නවා කියලා. මෑණියන්ගේ අතින් අල්ලගත්තා. මෙහින්ද මෑණි මෙහෙන්න මෑණි කියලා. ඒ රාජ සභාවෙම ජනෙල් කවුළුව මෑත් කළා. උයන කුසියේ වස්ත්‍රේ කැහැපට ගන්නාගෙන වළං හොදන කුස රජුරුව පෙන්නවා. තමන්ගේ දුව කෑලි 7කට කපනවා කිව්වට වැඩිය බයක් ඇති වුණා කියන ඒ අම්මට කුස රජුරුව වළං හොදනවා දැකලා. ඒ අම්මා කියනවා එම්බා බටපොතු වියන කුලේක වගේ. එහෙම නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එම්බා පබාවති උඹ වසලියක් වුණාද? තමන්ගේ ස්වාමියා වළං හොදන 16ක් කළාද? මේ මදුරට සාගල නුවර රාජ පරම්පරාව එන්නේ ස්වාමියාගෙන් වැඩ ගන්න පරම්පරාවකින්ද? පබාවති කියන අම්මා මම අම්මට පෙන්වුවේ කුස රජ්ජුරුව කියලා. අම්මයි දැන් 16 කියන්නේ. අම්මනේ කිව්වේ වැඩකාරකම් කරනවා කියලා කිව්වේ අම්මනේ. මම පෙන්වුවේ රජ්ජුරුව කියලා. ඒ තමයි සිංහ ස්වරය ඇති කුස රජ්ජුරෝ මම 16ක් කිව්වේ නැහැ. ඒ තමයි මහා ප්‍රතාපවත් කුස රජ්ජුරෝ මම වැඩකාරයක් කියලා කිව්වේ නැහැ. ඒ තමයි මහා තෙද බල ඇති මහා ආනුභාව සම්පන්න කුස රජ්ජුරෝ මම වැඩකාරයක් කියලා කිව්වේ නැහැ. මේ අතරේ මහා රජ්ජුරෝ පිරිවර සමග දුවගෙන ගියා. එදා අපේ කුස රජ්ජුරෝ අද තමයි ජීවිතේ අවසන් තීරණය කියලා හිතාගෙන කුසිය ඔක්කොම අස්පස් කරලා හෙලිවලන් හොදලා වතුර පුරවලා තියෙන දවස අවසාන රාත්‍රිය. මාලිගාව පුරාම පැතිරී යන රාවේ දැනුණු කුස රජ්ජුරෝ දන්නවා දැන් තමන් ළඟට පිරිසෙන බව. ඊට පස්සේ පියාණන් ආවා. ඇවිල්ලා මහරජතුමනි සමාව දෙන්න මට කියලා. නොදැනගෙන මහා ප්‍රතාපවත් නාග රාජෙක් මැඬියෙක් වගේ ස්වරූපේ විශ්වලාගෙන ආපු නිසා අපි දන්නේ නැහැ. සමාව දෙන්න කිව්වා. පිය රජුනි නොදන්නා ආපු ගමනක් නෙව ඔබ ගියතේ වරදක් නැහැ කිව්වා. ආය රජු උඩු මහන්තලෙට දුවගෙන ගියා. පබාවතිගේ කිස් රැටියෙන් ඇල්ලුවා. පබාවති තී අනු ඒ කුස රජුගේ සමාව ගන්න. ඒ මොහොතේම අපේ කුස රජු ඒ කාලේ බිම සිමෙන්ති දාලා නැහනේ. බිම හැමතැන වතුර හැලුවා. හලලා විලුඹෙන් පාගල පාගල බිම මඩ කළා. කළ මඩේ කෙළවරේ හිටියා. හිටගෙන පබාවති දුවගෙන දිව්‍ය ලෝකෙකින් ආපු දිව්‍ය අප්සරාව මඬ ගොඩක වැතිරිලා වඳිනවා වගේ අර පබාවති මඬ ගුඩේම කුස රජුරන්ගේ පාල්ලලා සමාව ගත්තා. මෙතෙක් කාලයක් දුක් දුන්නට සමාව වෙන්න. මෙතෙක් කාලයක් අප්පිරියා කළාට සමාව වෙන්න. ඔබ මට සමාව දුන්නොත් මං ජීවත් වෙයි. ඔබ මට සමාව නොදුන්නොත් මේ පබාවති කෑලි හතකට කැපිලා රජවරු හත් දෙනෙකුට යනවා. මොකක් කියන්නේ නැතිද කුස රජුරෝ? කුස රජුරෝ රෞද්‍ර නෑ, නපුරු නෑ, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෑ. කුස රජුරෝ කිව්වා ඇත්තටම පුදුම ප්‍රේමයක් එතන තිබ්බා. කුස රජුරෝ කෝ පබාවති ඔයා අකමැති දේවල් කර කර මමත් ඔයාව ඇවිස්සුවනේ. පබාවති මේ කුස රජුරෝ ආය ඔයාව අකමැති දේවල් කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවෙම පබාවතිට කිව්ව පබාවති ගිහිල්ලා සොඳුරු වස්ත්‍රාභරණින් සැරසිලා එන්න. මේ රටේ තියෙන සොඳුරුම යානාව මට සූදානම් කරන්න කියලා රජුරෝ සොඳ පෙන්නාලා රාජ වස්ත්‍රාභරණයෙන් සැරසිලා ඇතා පිට නැගලා පබාවති ටික එන්න කියලා. රජුරු අර කැසපට ගන්නවාගෙන වලන් හොද හොද හිටපු කෙනා සුවඳ පැනින් නාල අතපය එහෙම එහෙ කරලා රාජ වස්ත්‍රාභරණයෙන් සැරසිලා මඟුල් කඩුව ගන්නකොට ඒ මාලිගාවේ මිනිස්සු කට ඇරගෙන බලා හිටියා කියලා. මොකද්ද මේ කියලා. කඩුව අරන් නැඟලා පබාවති ළඟ තියාගෙන දොරටුව විවෘත කළා. සත් රජවරුන් ඉදිරියේ සිංහස්වරෙන් කිව්වා මම කුස රජුරෝ. මේ මගේ බිරිඳ පබාවති තොපි කාටද ඕන? පන තියෙන්න ඕනේ නම් ඔළුව පාත් කරපල්ලා කියලා. අර රාජපුරුෂයෝ මමයි කුස රජුරෝ කියනකොට ඒ සිංහස්වරි ස්වභාවය තමයි කඩු අතෑරෙනවා, බය වෙනවා, සීකල්පනාව නැති වෙනවා සිංහස්වරි. ඊට පස්සේ ඒ අය දුවගෙන ගියා කියන සේනාවේ විශාල ප්‍රමාණයක් නැසුණා කියනවා. මේ පෑගිලා නැසුණා කියන රතවලට යට වෙලා නැසුණා කියන අර සත් රජවරුන් ගල් ගැහුණා කියන එසැනින් රජවරු හත් දෙනාම අල්ලගෙන එක මිටකට ලනු ටික අරගෙන මාලිගාව ඇතුළට ආවා. ඒ වෙනකොටම මේ සිංහස්වරය මුළු ජම්බුද්දීපෙම පැතිරිලා යනකොට සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙවිවරු පුදුම වුණා. පුදුම වුණා. පුදුම වෙලා සක් දෙවිඳු ඒ වෙලාවේ ඒ සක්‍ර දේවේන්ද්‍රයාට දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග විදිහට වෛරෝචන වේරෝචන මාණික්කය. ඒ මණික ඇතුලේ චූටි සිදුරක් තියෙනවා. සිදුරේ හන්දි නවයක් තියෙනවා. නැවිච්ච තැන් අටක්. ඒ නිසා ඒ වේරෝචන මාණික්කය කියනවා අෂ්ටවංක මාණික්කය. ඒ මණික සක්දෙවිඳුක යතින්ම රජුරුවන්ගේ කරට පැලඳුවා. එතකොට කරට පැලඳුව ගමන් ඒ මණිකෙන් විහිදෙන රශ්මිය කුසරජුරන්ගේ මෝනේ විකෘති නැති වුණා. පබාවති කුසරජුරු එකම පාට වුණා. හැබැයි ඒක තියෙන්නේ මණිකත් එක්ක විතර. අර කරපු කර්මය අනුව මෝනේ ඇත්ත ස්වභාවය තියෙන. නමුත් මණිකෙලියෙන් මෝන පේන්නේ පබාවතිගේ වගේම එකම පාට. ලස්සන රජකෙනි. අෂ්ටවංක මාණික්කය. ඒ අෂ්ටවංක මාණික්කය කොහෙද දැන් තියෙන්නේ? ඒ අෂ්ටවංක මාණික්කය වේදෙහි රජුරුවන්ගෙන් මහෞෂධ පඬිතුමාගෙන් ඔවගේ පරම්පරාවෙන් ඇවිල්ලා කොසල් මහරජුරුවන්ට ලැබුණා. කොසල් මහරජුරුවන්ගෙන් පරම්පරාවෙන් ධර්මාශෝක රජුරුවන්ට ලැබුණා. ධර්මාශෝක රජුරුව ළඟ අෂ්ටවංක මාණික්කය තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව අරහත් ඉරිදීෙන් අර ඇතුලේ සිදුරට දාලා. බුදුරජාණන් වහන්සේ ඌර්ණ රෝම ධාතුව ඒ මණික ඇතුලේ තියෙනවා. මම දැකලා තියෙනවා මේ ඒක නෙවෙයි වෙන මණිකක්. මං හිතන්නේ ස්තූපයක තිබ්බ මණික ඇතුලේ ධාතුන් වහන්සේ නමක් තියෙනවා. ඒක කොහොමද ඇතුලට දැම්මේ කියලා හොයන්න බෑ. මං අතින් මේ අත්තට මැණික අරන් තියෙන නිල් මැණික එක මං හිතන්නේ දැන් සෑයක තැන්පත් වෙලා තියෙනවා. ඒ මැණික ඇතුලේ ධාතුන් වහන්සේ තියෙනවා. නමුත් දම්පු තැනක් හොයාගන්න නැහැ. ඇතුළට වඩා මොබු තැන. ඒවනම් රහතන් වහන්සේ ළම කරන්න ඇති. අර ඇතුලේ මෙහෙම දාන්න බෑ. ඇතුලේ මෙහෙම මැණිකේ ඇතුලේ මෙහෙම වංගු තියෙනවා සික්සැක් ක්‍රමයට. එතකොට ඒ අතරේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කරලා ධර්මාශෝක රජුරන්ගේ මාලිගාවේ තිබ්බේ. අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩමුවා. ඒ ධාතුන් වහන්සේ තමයි දැන් මිහින්තල මහා සෑය අෂ්ටවංක මාණික්ක ඇතුළේ මිහිඳු සෑය හදන්නේ. එතන තියෙන සෑය උඩ කන්ද මුදුනි. අන්නේ සෑය ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තියෙනවා. ඉතින් ඒ සත් රජවරු අල්ලලා පිය රජතුමාට දුන්නා. පිය රජතුමනි ඔබට යුද්ධයට කතා කරපු මේ රජවරුන්ට කැමති දෙයක් කරන්න. අනේ අපිට සරණ උනේ කුස රජුරෝ. ඔබතුමා කියන දේ අපි කරන්නම් කියලා මහරජුරු කිව්වා. එහෙනම් මේ අය පබාවති ස්ත්‍රී සම්පත්තියක් හොයාගන්න ආවේ. ඔබගේ දුවරු 7 දෙනෙක් තව ඉන්නවා. මේ 7 දෙනාට විවාහ කරලා දෙන්න කිව්වා. විවාහ කරලා දීලා ගෞරවයෙන් පිටත් කරා. මහා පෙරහැරින් කුසරජුරුව පබාවති සමග ආයි මාලිගාවට ආවා. හැබැයි හැම කිනාගේම ප්‍රේම කතාව හොම වෙන්නේ නැහැ. නැත්තං අපේ හිත හරි බොළඳයි. බොළඳ නිසා අසාර්ථක උත්සාහය ඉදිරියේ බලවතුන්ගේ ජීවිත ආදර්ශය කරනවා. නැගී හිටීමට ආදර්ශය කරගන්න ඕන චරිත නැගී එහෙම ආදර්ශයට ගන්න තමන්ගේ කන්නාඩියට හරියන ඒවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කුස ජාතකයේ වදාළේ ප්‍රේම කතාවක් විදියට නෙවෙයි. ඒ ජාතක කතාව පටන් ගන්නෙම පින්වත් මහණෙනි මේ බැඳීම රාගය ස්ත්‍රීන්ට තියෙන ඇල්ම නිසා උතුම් පුරුෂයෝ පවා දුකටපත් වෙන හැටි බලන්ද කියලා. මහා බෝධිසත්වෝ මහා අභිමාන ජීවිතයක් සංසාරේ ඒ ජීවිතේ මාස 7කට හරි අච්චර දුක් ගන්න තැනකට ලෑල්ලක් උඩ කියන දා මාස 7ෙම නිදාගත්තේ. හැලිවලන් කඳ ඇද්දා. එක හඬෙන් සතුරෝ පරාජයට පත් කරන්න පුළුවන් කුසරජ්ජුරුවෝ බැඳීම නිසා, ප්‍රේමය නිසා. ඒ නිසා ප්‍රේමය නිසා, බැඳීම නිසා මෙතෙක් කාලයක් අම්මට ආදරෙන් බොරුවක් නොකියා හිටපු දූ අම්මට බොරු කියනවා තවත් කෙනෙකුට බැඳිච්ච නිසා, ප්‍රේමය නිසා, බන්ධන නිසා. අම්මයි තාත්තට ආදරෙන් හිටපු පුතාලා මහා ආවේගකාරී හිතුවක්කාර චරිත බවට පත්වෙනවා තවත් බන්ධනයක් නිසා, ප්‍රේමය නිසා, ආලේ නිසා, මොකද්ද පැතුමක් නිසා. ඔවුන් ගිහිල්ලා සෑයිවල් ළඟ, බෝධි ළඟ පතනවා. උපනෝපන් ජීවිතේ ඔයාම මට වෙන්න ඕන, ඔයාම මගේ නෝන, ඔයාම මගේ මහත්තයා. හදවතින් හදවත යා කරලා ඒවට ඊතල ගහලා ප්‍රේමී ප්‍රාර්ථනා පතනවා. හදන නෙළුම් මල පවා හදවතක් විදියට හදනවා. පුදන මල් ටික පවා හදවතක් විදියට හදනවා. ගස් කොළන් අහසි වලාකුළු පවා හදවතක් විදියට පේනවා. හදවත ගලවලා වුණත් ඔයා වෙනුවෙන් දෙන්නම් කියලා සෑයවල් ළඟ, බෝධි ළඟ පච කෙලිනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාම ඕන කියලා පතනවනේ. එතකොට හරි, ඊළඟ ජීවිතේ ඒ මනුස්සයා පෙරේතෙක් වුණත් මේ පෙරේතිත් ඵලයන්කෝ. එතකොට ඈ ප්‍රේතියක් වුණොත් මෙයත් ඵලයන්කෝ. එතකොට අර එකිනෙක තමන්ගේ ප්‍රාර්ථනා නිසා අරය තිරිසන් ලෝකෙ ඉපදුනොත් මෙයත් යනවා. අර පතිපූජිකාව බුදුරජාණන් වහන්සේට දම් බෙද බෙදා, ඊළඟට රහතුන්ට දම් බෙද බෙදා පැතුවා කලින් ජීවිතේ ස්වාමියාම ලැබේවා කියලා. ඈ මරණින් මත්ති ස්වාමියා ළඟට ගියා. පුප්පා නිචේව පචිනන්තං ව්‍යාසත්ත මනසන් නර. මේ මිනිස්සු මල් නෙලන මිනිසයා යන් අරමුණක් ඇතුවනේ මල් නෙලන්නේ. මම පන්සල යනවා, නැත්තම් මල් මාලා ගොතනවා, මල් පූජා කරන්න ඕන කියලා. දැන් අර මල් නෙලන මිනිසයා මල් නෙලන අරමුණේ මල් නෙලනවා. එතකොට ඒ නෙලන මල් මල් මාලයක් ගොතලා හරි එයාගේ අරමුණත් එක්ක අවසන් වෙලා තියෙනවා. ඒ වගේ දැන් අර මල් නෙලීමේ මොනවාරි අරමුණක් ඇතුවනේ යා මල් නෙලන්නේ. ඒ වගේ මේ මිනිස්සු කර්ම කරන්නේ බැඳිච්ච හිතින්. මේ මිනිස්සු ඉන්නේ බැඳිලා. ව්‍යාසත්ත මනසන් අර මිනිස්යාගේ හිත තියෙන හැම වෙලාවෙම මොකකාරි බැඳිලා. අතිත්තං ඒව කාමේසු. මේ ප්‍රාර්ථනා කරලා මේ හොය හොයා යන සැප, කම් සැප කවදාවත් එපා වෙන්නේ නැහැ. මට ලස්සන රූපයක් ලැබේවා කියනවා. රූපයක් ලැබිච්ච තැන හඬ පතනවා. හඬක් ලැබිච්ච තැන තවත් දෙයක් පතනවා. තමන්ට කර්මානුරූපව ලැබෙන රූපෙන්වත් මේ ලෝක සත්ත්වයා සතුටටපත් වෙන්නේ නැහැ. එවැනි සතුටටපත් වෙනවා නම් තියෙන කොණ්ඩේ තව තව හැඩ කරන්නේ ඇයි? ලස්සන මදි කියා. ඒ තමන්ට ලැබිච්ච රූපේ ගැන සතුටු නම් මෙච්චර රූපලාවන්‍ය කරන්නේ කිම? මේ තියෙන එක මදි කියලා. මේ මිනිස්යන් අතර තමන්ට ලැබුණ රූපේ ගැන සතුටු වෙන්නේ කවරෙකුද? මේ ප්‍රමාණවත් කියා. කවුරුවත් රූපේ ගැන සතුටු නෑ, කටහඬ ගැන සතුටු නෑ, තව තිබ්බනම් කියලා හිතෙනවා. භවභෝග ගැන සතුටු නෑ, තව තිබ්බනම් කියලා තියෙනවා. අතිත්තං ඒව කාමේසු. ඇති කියලා හිතන්නේ. තමන්ට හොඳ නෝන කෙනෙක් ලැබිලා ඉන්නවා කියලා ඇති කියලා හිතන්නේ. තවත් හිතෙන් තවත් ස්ත්‍රියක් සමග මානසිකව අභිරමණය කරනවා. තමාගේ ස්වාමියාගෙන් සතුටු නැහැ, මනසින් තවත් පිරිමියෙක් සමග අභිරමණය කරනවා. මේ බලන්න මේ ලෝකයේ ස්වභාවය. අතිත්තං ඒව කාමේසු. ඉතින් අවසාන වෙන්නේ මොකද්ද? අන්තකෝ කුරුති වසං. මාර්යාගේ වසඟයට යනවා. පතපතා තව තවම සංසාරේ යනවා. මෙයා මොන මට, මේ ආච්චිලා මේ වයසට ගිහින් අවසානේ පොඩි උන් බදා ගන්න හැටි. අනේ මන් නැතුව උන් කන්නේ නැහැ, මන් නැතුව උන් බොන්නේ නැහැ, අනේ මාව නැත්තම් කියලා. අනේ මේක නැහැ, උන්ට ටීවී එක දාලා පොඩි උන් තිබ්බ ගමන් උන් දවස් ගණන් ඉන්නවා. මේ ආච්චිලා හවසට සිල් අරන් හතරට සිල් පවරණය කරනවා. අර පොඩි එකේ මන් නැතුව දුකින් ඇති. අවසානය බලන්ට පොඩිය කීනේ තමන්ට ඒකි නැතුව බැරි. හිත බැඳිල්ලා ප්‍රාර්ථනා මැරුණට පස්සේනවා. මැරුණට පස්සේනවා. වයසට ගිල්ල තමන්ගේ නෝනගේ අතල්ලගෙන මැනික මැනික කියල පිටිපස්සෙන් යන පිරිමි කොච්චරන්නවාද. අත්තාරන්නේ. අතිත්තන් ඒව කාමේසු. කාමයන්ගෙන් තෘප්තිමත් නෑ. මේ ලෝකෙ හැටි බලන්න. පතනව නම් පතන්න ඕන මේ දුකෙන් නිදහස් වේවා. සංසාර දුකෙන් නිදහස් වේවා. ඒ වෙලාවට තියෙන ගැටලුව පතනවා. පිළිකාවන්න පිංකම් කර කර පිළිකාවන්නම් එපා. පිළිකාවක් නම් එපා. පිළිකාවක් නම් එපා. ඉතින් පිළිකාවක් නැතුව වෙනත් ප්‍රශ්නවලින් විඳවන මිනිස්සු කොච්චර ඉන්නවද? පින්වතුනි, ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයයි. ප්‍රමාද වෙන්න එපා. පිනට ප්‍රමාද වෙන්න එපා. කුසලයට ප්‍රමාද වෙන්න එපා. පුළුවන් නම් ඇබ්බැහි වෙන්න මේ ධර්මය අහන්න. මොහොතකට නමුත් විනිගත්ත හිත් සංසිඳියනවනේ මේ බණපතේකට. මේ බණපතේකට. ඒ නිසා සංසිඳව ගන්න. ඉතින් අර උත්තමයෝ පසී බුදුරජාන් වහන්සේ ළඟ කරපු ප්‍රාර්ථනාව සිඳී ගියා. ඒ දීපංකර බුදුරජාන් වහන්සේ ළඟ කරපු ලෝකෝත්තර ප්‍රාර්ථනාවත් එක්ක. නමුත් ඒ ප්‍රශ්නේ ওই ජීවිතේ ওই විදියට හරි මේ විසඳුනේ සක්‍ර දේවේන්ද්‍රයත් මැදිහත් වුණා. අපේ ප්‍රශ්න වලට කවුද ඉතින් මැදිහත් වෙන්නේ? ඉතින් ඒ නිසා පින්වතුනි, මේ සංසාරේ හැටි තේරුම් ගන්න. ප්‍රාර්ථනා කරනවා නම් නිවනම පතන්න. දැන් ඔන්න බලන්න, නන්දිය කියලා තරුණෙකුට බුද්ධ කාලේ රේවතී කියලා බිරිඳක් හිටියා. එයා දානශාලාවේ දාවන්නේ බෙදනවා, බණ අහනවා, ඔක්කොම කරනවා. නන්දිය නැති කාලෙක දානේ නොදී හිටියා. ඔය රේවතී පණ පිටින් නිරේටි ගියා. ඔයාලා අහලා තියෙනවා, රේවතී පණ පිටින් නිරේටි ගියා. ඒතර රේවතී දානේ බෙදුවානේ, බණහන තැන හිටියන්නේ, දානශාල අස්පස් කළානේ, රහතන් වහන්සේලානේ දානෙට වඩින්නේ. රේවතී හැම එකක්ම කළේ නන්දියගේ හිත ගන්න, ස්වාමියාගේ හිත ගන්න, ඊ පවුලට සම්බන්ධ වෙන්න. සසර දුකින් නිදහස් වෙන අදහසකින් නෙවෙයි. ඔය වගේ පන්සල් යනවා කියලා ගියාට මොන මොන අදහස් වලින් යනවද? එක සෑයක් දහස් ගානක් එකපාර වැන්දට ඔය දාහ සිතිවිලි දාහක් නේ. සිතිවිලි දාහක්. නානත්ත කායා නානත්ත සංඥා. චේතනාවට අනුව කර්මය සකස් වෙනවා. ක්‍රියාවට අනුවද කර්මය සකස් වෙන්නේ? චේතනාවට අනුවද? එහෙනම් දැන් මේ ඔක්කොම බණ අහනවා. මේ ඔක්කොටම එකම විපාකෙද හැදෙන්නේ? නෑ. තම තමන්ගේ චේතනාවට අනුවයි විපකර්මය හැදෙන්නේ. කවුරු හරි හිටියොත් ඔන්න අපිට බැන්නා. හරියට තේරවන්නේ. මේ බණ අහලා අපිට කිසි අදහසක් තුන් හිතකවත් නෑ කාටවත් ගරහන්න. අකුසලයට හිත ලාමක කමට පත් වෙනවට අපි වචන කිය කියා අර හිතයි ගන්න උඩට. අර ලාමක කමින් බොළඳ කමින් යන්න. ඉතින් අර බොළඳ මනුස්සයා හිතනවා මට බැන්නා. ඔන්න අපිට බැන්නා. අන්න පෙරේති කිව්වා. පිරිමි ගැන කියනකොට කිව්වේ නෑ, අර ගෑනු ගැන කියනකොට විතරක් පෙරේති කිව්වා. ඒ තරහට ඔය බයන්නේ. දැන් එහෙම හිත හිත අහනවා. දැන් ඔක්කොම බණ අහනවා. අවසානේ ගැටුණ හිතින් එක්කෙනෙක්. එක්කෙනෙක් පහන් හිතින්. ඒ කියන්නේ අර කතාවේ තියෙන ඒ තත්වයට එයා තේරුම් ගන්නවා. කතාවත් අහනවා. කාමී ආදීනවත් හිතෙන් හිතනවා. බලන්නකො මෙහෙමත් උනානේ. මේක කාමයේ නිසානේ, බැඳීම නිසානේ, ප්‍රේමයේ නිසානේ. මෙච්චර උතුම් පුරුෂයෝ මෙහෙම උනානේ. අපි කොයිතරම් දුක් විඳිනවද? අනේ මේ රාගය අපේ හිතේ නැත්තම් කොයිතරම් හොඳද? බැඳීම අපේ හිතෙන් අයින් වෙනවා නම් කොයි තරම් හොඳද? ප්‍රේමය අපේ හිතෙන් නැති වෙනවා නම් කොයි තරම් හොඳද? සදහටම කෙනෙක් කොච්චර වැදගත්ද එයාගේ හිතේ මේ ලාමක කම නැත්තම්. ඇයි එයාව පොළඹවන්න බෑනේ? ඇයි ඔයාලා හිතන්නකෝ බොන මිනිස්සේ බොන එක මැති නේක ඕන එකට යට කරන්න. ඇයි බෝතලයක් දෙන එක විතර? ඒ වාගේ අපි දකින දකින රූපෙට අපේ හිත බැඳි බැඳි යනවා නම් ලස්සන අය අපිව බලු කුක්කු ගන්නට දානවා. අපේ දුර්වලතාවයේ අනිත් අය ප්‍රයෝජනට ගන්නවා. අපේ දුර්වලතාවයේ ඉදිරියේ අපි ධන නොගසන්න ඕන අය ළඟ ධන ගන්නවා. අපේ දුර්වලතාවයේ ඉදිරියේ අපි අනිත් අය ඉදිරියේ කං කෙඳිරි ගන්නවා. සිංහෝ වගේ ඉන්න පුළුවන් අය බලු පෙටව ගන්නට වැටෙනවා. ප්‍රේමය නිසා, බන්ධනේ නිසා, ආලය නිසා. ওই රාග දේශමෝ ප්‍රාණී කරපු, බන්ධන ප්‍රාණී කරපු මහරහතන් වහන්සේලා කොච්චර තෙදවත්ද, කොච්චර බලවත්ද, කොච්චර ආනුභාව සම්පන්නයිද මේ ලෝකය. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ කිසිවෙකුට යටත් කරන්න බෑනේ. ඇයියේ සිදුරක් නෑ හොයාගන්න. අපේ ජීවිතේ සිදුරු. දරුවොත් දන්නවා ඒ කපටිකම්. අම්මා ළඟ ඇඬුවොත් අම්මා මෙහෙම අපිට අවනත වෙනවා. කන් නැතුව හිටියොත් අම්මා අපිට අවනත වෙනවා කියලා ඒ දෙමව්පියන්ගේ දුර්වලතා බල බලා ළමයිනුත් ප්‍රයෝජනට ගන්න. කොල්ලු කෙල්ලුත් එහෙම. ඉතින් මොකද කරන්නේ? හැබැයි මතක තියාගන්න, අර මඬගොඩි දන ගහලා ඉද්දින්වත් හින් කුසරජ්ජුරු පබාවතිව පහතට දැම්මේ නැහැ. ඔතන තමයි කියන්න ඕන හොඳම දැන. ඔබ මට මෙහෙම කළා, ඔබ මට මෙහෙම කළා, ඔබ මට මෙහෙම කළා කියලා ඕන තරම් කියන්න තිබ්බ රත් වෙන්න. මමත් ඔයාට අකමැති කොච්චර දේවල් කළාද මම ඔයා ඇවිස්සවන්නේ කිව්වා. ඉතින් ඒ නිසා අවසානයේ කුසරජ්ජුරෝ සමාව ගත්තේ නෑ කාගෙන්වත්. හැබැයි පිරිනුම් පාන ජීවිතේ යසෝදරා සමාව ගත්තා. මට සමාවෙන්න කියලා. හැබැයි යසෝදරා සිහි කළයි ප්‍රාර්ථනාවේ දෝෂ කියලා. ඒ නිසා අපිට යම් කෙනෙක් මේ ජීවිතේ හොඳයි වුණාට ඊළඟ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න අර සංසාරිම ප්‍රේමයෙන් එකට එන බෝධිසත්වයේ යසෝදරාගේ ප්‍රේම කතාව එක ජීවිතයක සම්පූර්ණ විරසක වුණානේ. එහෙනම් අද අපිට එවැනි විවරණක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ. අද අපිට හොඳයි කියලා පේන කෙනා ඊළඟ ජීවිතේ තමන්ගේ සතුරා වෙන්න පුළුවන්. මේ වරදව ගන්න එපා. ඔය ප්‍රේමය, රාගය, බැඳීම නිසා විඳවන අය ඉන්නවා. එයාලට හිත සනස ගන්න කියන්න. සමහරවිට තමන් හිත පැතුවට කලින් ජීවිතේ තමන්ට ගොඩාක් දුක් දීපු කෙනෙක් වෙන්න පුළුවන්. බැඳීම නැති එකමයි හොඳ. දැන් එතකොට ප්‍රශ්නයක් එනවනේ, අනේ නාන්දුරු කියන්නේ කසාද බැඳපු අයට බැඳීම නැති එක හොඳද කියලා. නෑ, කසාද බැඳපුවා යුතුකම් ඉෂ්ට කරන්න ඕන. ස්වාමියෙක් විදිහට බිරිඳට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. බිරිඳ විදිහට ස්වාමියාට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. පතිනි පති ධර්මිය තියෙන්න ඕන. වගකීම තියෙන්න ඕන. ලෝකෙ හිනස්වන් නැතුව තියන්න ඕන. දරුවන්න හොඳ අම්ම කෙනෙක් වෙන්න ඕන. හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඕන. ඒ වගකීම් තියෙන්න ඕන. හිත තියෙන්න ඕන. අනේ මේ සංසාර දුකෙන් මා නිදහස් වෙනවා නම්, මාව පෙළන රාගයෙන් මා නිදහස් වෙනවා නම්, මාව පෙළන ඉරිසියාවෙන් මාව නිදහස් වෙනවා නම්, තෘප්තිමත් නැති මේ ජීවිතේ, තෘප්තිමත් නැති සංසාරයෙන් මා නිදහස් වෙනවා නම් කියලා අමා නිවනම පතන්න ඕන. කවදාවත් වරදින්නේ නැ නිවන පැතුවොත්. හැබැයි කාමයේ පැතුවොත් නම් විඳවන්න වෙනවාමයි. ඒ වුණාට නිවන් දකින්න ලැබේවා කියන එකටත් වඩා සුමනා සුජාතා විසාකා බන්දුල මල්ලිකා වගේ උපභෝග පරිභෝග සම්පත් ඇතුව මහා මේල පළඳනාව සහිතව දරාගෙන රන් කඳක් ඇවිදිනාසේ සඳ පොළොවට බැස ඇවිදිනාසේ ලස්සනව සුන්දරව කියල වාක්‍යයක් කියලා එහෙම ලැබේවා කිව්වොත් ඒකට හයියෙන් සතු කර දෙනවා. නිවන් දකිත්තකින්ට සාදු කියනවා. මේ හිත දෙස බලන්න හිත තෘප්තිමත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම කෙනෙක් සැප විඳිනවා දැක්කොත් හිතන්න කිව්වා මම ඔය සැප විඳලා තියෙනවා කියලා. එහෙනම් අපි නොවිඳපු සැපක් නෑ. එහෙනම් පතන්න දේවල් තියෙනවා. ඒ විඳ සැපවට මොකද උනේ? අනිත්‍ය වුණා, වෙනස් වුණා, අන්‍ය ස්වභාවයකට පත් වුණා. එහෙනම් ඉදිරියට සැප පතන ඒ වගේ මොකද්ද වෙන්නේ? අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. දුක් විඳින අය දැකලා හිතන්න කිව්වා මාත් ඔය විදිහට දුක් විඳා කියලා. ඔබ දන්නවද ඔයාලත් මමත් සංසාරේ පාරේ යද්දී අතේ පොළු තියාගෙන වට කරගත්ත ජනයා අපිට පොළු වලින් තලලා මැරිච්ච ජීවිත ඔයාලගේ මගේ අසංකේයයි ගණක් කරන්න බැහැ. ඇඳුම් ගලවලා අපිට ගහලා මරලා තියෙන සංසාරේ අපේ සංසාරේ අපිට ඔයි පේන්නේ. ආයෙත් පතනවද? ආයෙත් මේ සංසාරේ අනේක හොඳයිද? ලස්සන ලස්සන කමින් ඕව නැති කරන්න පුළුවන්ද? වාහනවලට ආසයි, වාහනවල පතනවා. ආශාවෙන් ගත්ත වාහන පෙරලලා ඒ වාහන කුඩු කළා එතනම අපේ ජීවිතේ නැති වෙච්ච වාර අසංකේයයි. අපේ ඇස් ඉදිරි පිට වැව් අමුණු ගංගාවලට අපිව තල්ලු කරලා වතුරෙන් මේ නාය හිර වෙලා මැරිලා මිනී වතුරේ පාවෙලා තියෙනවා අපගේ ජීවිත අසංකේය. සසර දෙස බලන්න මොන ප්‍රේමයද, මොන බැඳීමද, මොන ආලයද. පේමතු ජායති සෝකෝ, පේමතු ජායති භය. ඉතින් ඒ නිසා මේ භය සෝකේම සංසාරය අපිට ආවා. වදිහා බලන්න අපිට මෙහෙම සංසාරේ වුණා. අවුරුදු ගණන් අපි සංසාරේ, අවුරුදු ගණන් මුළු ජීවිත කාලය මහන්සි වෙලා හදාගත්ත ගෙව අපේ ඇස් ඉදිරි පිට තැවි ගියා. සංසාරේ එවැනි ජීවිත අසංකේයයි. හුරතලේට හදාගත්ත සත්තු බල්ලෝ බලල්ලු ලේනු ගිරව් කුරුල්ලෝ දෙවෙන ගින්දරට මේ කලකෝලාල හාං කවිස්සයක් දන්නේති. ඒ සතා සිව්පාව ගින්දරින් දෙවි ගියා. ඔය සතා සිව්පාව වෙලා ඔබත් මමත් සංසාරේ හිටියා. අනුන්ගේ ප්‍රශ්නවලට අපි දෙවි ගියා. එවැනි ජීවිත අසංකේයයි. ගණන් කරන්න බෑ සංසාරේ. හැමදාම සැප නෑ. හැමදාම මේ අතේ ෆෝන් තියාගෙන චූන් වෙවි ඉන්න බෑ. හැමදාම කාටුන් බල බල ඉන්න බෑ. ඇත්ත ජීවිතේට මූණ දෙන්නකොට බයයි. ඒ පබාවති පව මර බියේ ඉඳලා ජීවිතේම පිළිකුල් කරපු කෙනා ළඟ දන ගැහුවා. ජීවිතේ ඉල්ලා මර බිය පලයන් පලයන් කියලා පැන්නපු කුස රජුරන්ගේ ගුණ කිව්වා කටින් මරබිය ඉදිරියේ. මරබිය ආවට පස්සේ ওই සෙල්ලම් ඔක්කොම ඉවර චණ්ඩිකා. ඊට පස්සේ මේ ෆෝන් වලින් චූන් වෙවි ඉන්නේවා පින්මබ දොඩ දොඩා ඉන්න එක අනේ පනේ බබා රත්තරන් කිකිය සුන් බොලඳ වචන වලින් චූන් වෙවි ඉන්නේවා ඔක්කොම ඉවරයි මරබිය ඉදිරියේ. එතකොට මේ ලෝක සත්වයා සංසාරෙට බැඳිලම මැරිලා යනවා. ආය ආයමත් උපදිනවා. සතර අපායේ බොහෝ දිනක් උපදිනවා. කර්මයේ කරගහගෙන යනවා. තවත් කෙනෙක්ගේ නිවසක් නැති කළොත් උපන් දෙකට ජීවිතාත්ම භව කෝටි ගාන ඉහට හෙවනක් නෑ. ඉස්සර මිනිස්සු කුරුල්ලෙක් කිවත් කූඩුවක් කෙඩුවේ නෑ. මේ සසර භයානකයි. අපි කරන කර්මය අපිට එනවා. එනිසා කෙසේ නමුත් බලන්න මේ රාහුල මාන්තා යසෝදරා උත්තමාවේ දෙස. ඒ මහෝත්තමාවේ සංසාර බන්ධන සින්දා, ප්‍රේමේ සින්දා, ආලේ සින්දා, ආලේ සමුග්ඝාතා, ආලේ සමූල ඝාතනය කළා. වට්ටු පච්චේදා, නැවත නැවත ඔයා ඕන කිකියා බැඳි බැඳි යන සංසාරේ සින්දා, තන්නක්කයා තෘෂ්ණාව සය කළා, අමා නිවනට පත් වුණා. ඒ රාහුල මාතා යසෝදරා උදං ඇනුවා ඒතං සන්තං ඒතං පනීතං. සංසාරේක ආපු ප්‍රේමයට වඩා, සංසාරේක ආපු ආදරයට වැඩිය මේ නිවන සාන්තයි, නිවන ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ, හේතුඵල ධම හටගන්න ආයා ඉපදෙන සංසාරේ ඉවරයි. සබ්බෝපදි පටි නිස්සංකෝ, කෙලෙස් හැදි හැදි බන්ධන හැදි හැදි ඒ කෙලෙස් සහිත කර්ම හැදි හැදි සංසාරයට යන්නේ ඉවරයි. විරාගෝ ඇල්ම මා දුරු කළා, නිරෝධෝ මා නිදහස් වුණා, තණ්හක්කයෝ තණ්හාවශේ කළා, නිබ්බාන අමා නිවනට පත් වුණා. ඒ රාහුල මාතා යසෝදරා බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා වන්දනා කළා. කුටියට ගිහිල්ලා පහන්සිලක් නිවී යන ලෙස පිරිනිවන් වැඩියා. මිහි මණ්ඩල කම්පා වුණා. ඒ උත්තමයන්ගේ සංසාර ගමන එසේ අවසන් වී ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. රාහුලයන් වහන්සේ පිරිනිවන් පෑවා. එදන් කුදී වෙලා හිටපු කුජුත්තරා දැන් සුද්ධාවාස බඹලුව අනාගාමි වෙලා ආයේ මේ ලෝකෙට එන්නේ කවදාවත් කුජුත්තරා. ඒ මලනුවන් වෙලා ඉපදුනේ ආනන්ද තෙරු පිරිනුවම් පෑවා. අම්මා තාත්ත වෙලා ඉපදුනේ සුද්ධෝදන රජුරෝයි මහාමායා දේවියයි. මහාමායා දේවිය සෝවාන් වෙලා දිවියන් අතරද සුද්ධෝදන රජුරෝ පිරිනුවම් පෑවා. බලන්න ඒ දුක්ඛන්දරාව ශේකලා, වැරදුන ප්‍රාර්ථනා සින්දා, සංසාර ගමන අවසන් කළා. අපි තවමත් සංසාරය යනවා, අපි තවමත් සංසාරය යනවා. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. පුළුවන් නම් තෙරුවන් සරණ ගිහිල්ලා පුළුවන් විදිහට අඩුපාඩු හදාගෙන හිත අවශ්‍ය ගන්න නැතු ඉන්න. මේ ටිකවත් තේරුනේ බනහලා නම් නැවත නැවත ධර්මය අහන්න. ශ්‍රද්ධා ටීවී එක තියෙනවා, ලක්විරුගුවන් විදිලි තියෙනවා, ශ්‍රද්ධා ටීවී YouTube එක තියෙනවා. හොඳට අහන්න මේ විස්තර. එක එකාගේ ඕපදූ පහල කුණු වෙච්ච කම් හිත, නරක් වෙච්ච හිත සෝදලා දාන්න ධර්මයේ පිරිසිදු දිය ධාරෙන්. අපි කාට මේ දුක් විඳින සංසාරයෙන්, විඳවන සංසාරයෙන් මිදහස් වෙලා අමා මහ නිවන අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා.